හැමදාම තෙරුවන් සරණයි. හැමදාම මේ තම ගෞරවයෙන් අපි අද දවසේ සුපුරුදු විදියට සති ඉරිදා දිනයන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් 11ට දැසන 11ට පටන් ගන්න ධර්ම සාකච්ඡාව අපි බ්‍රිස්බන් වෙලාවේ මත තියාගත්තු දෙසි බ්‍රිස්බන් වෙලාවෙන් දැසන 10ට පටන් ගන්න ධර්ම සාකච්ඡාවටයි මේ අවතීන වෙන්නේ. මම අද රජිස්ත්‍රාණ ආම්පන් ඉස්සෙල්ලා ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා. ජයන්ත මහත්මයා මේ අද හවස වැඩසටහනක් තියෙනවානේ මේ යුරෝ කලෙන් එහෙම සමග ඒ කියන්නේ සමන සිස් යුරෝ ස්කයිප් එකෙන් සම්බන්ධ වෙන ඒ වැඩසටහන පිළිබඳව කෙටි ඊයේ මතක් කරන මේ කලෙන් මිත්‍රින්ට මේට තාවදන අපි සමග ඊට පසු මම අවතින්නක් ලබා ගන්න අපි සාකච්ඡාවට. හොඳයි දරොත් මාත් තේරුවන් සරණයි හැමෝටම. අද හවස මේ සාමාන්‍යයෙන් අපි යුරෝපා කල්‍යාණ මිත්‍රන් එකතුලා කරන මේ සවන් සිසෝස්සේ කරන ධර්ම සාකච්ඡාව තියෙන රාත්‍රි 8ට ඔස්ට්‍රේලියා වෙලාවෙන් ලංකාව වෙලාවෙන් හවස දෙකමාර්ථ. අද දවසේ විශේෂයෙන්ම අපිට සම්බන්ධ වෙනවා ඒ සුපුරුදු වේලාවටම පූජ්‍යපාද උදේසීගම ධම්මචීව ස්වාමීන් වහන්සේ මුල් පැය භාගයේට මම විශේෂයෙන්ම භාවනා සම්බන්ධයෙන් යම් කිසි අදහස් හෝ නැත්නම් ප්‍රශ්න නිරාකරණය කරන්න කරගන්න කැමති කල්යාණ මිත්‍රයින්ට ඒ පිළිබඳව උපදෙස් ගන්න පුළුවන් මේ පැය භාගයේ තුර. ඉන්පසුව අපි කෙටි සාකච්ඡාවක ඉන්පසුව පවත්වන ඒ වගේම මේ පැය භාගයෙන් පසුව පැය භාගයක් අපිට සාකච්ඡා කරන්න වෙන එකට හේතුව තමයි පැය භාගයට පසුව නැවත වරක් ගම්පා සිරිසිවල් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා ඉතුරු පැය සඳහා. ඒ කියන්නේ පැය දෙකක් කාලය තුළ මුල් පැය භාගයේ ධම්මජීව ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ පැය භාගයක් අපිට ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැතුව යම් යම් දේවල් ධර්ම කාරණා සාකච්ඡා කරන අවස්ථාව ලැබේ. ඉන්පසුව ඒ පැය භාගයෙන් පසුව ගම්පා සිරිසිවල් ස්වාමීන් වහන්සේ ඉතිරි පැයේදී සම්බන්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හැමෝටම ආරාධනා කර සිටිනවා ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. විශේෂයෙන්ම මුල් පැය භාගය තුල සමන්ත භාවනා පිළිබඳ යම් කිසි කාරණා තේරුම් ගන්න තියෙනවා නම් ඒ කරන භාවනාව කුමක්ද ඒ කරන භාවනාවේදී නැගෙන ප්‍රශ්න මොනවද කියලා ස්වාමීන් වහන්සේකින් අසා දැනගන්න අවස්ථාව ලැබෙනවා. දෙවන සර්ණයි හොඳයි. මම ඒක විශේෂයෙන්ම මතක් කරන්න කියලා ඉලා සිටියේ ධම්මජෝසන් වහන්සේ සම්බන්ධයෙන් පැය භාගයක කාලෙක නිසා මේ නම් කියමින් මේ ඔයවත් කියන්නේ මෙයත් කියන්නේ කී කියන්න බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒ වගේම මේ කල්‍යාණ මිත්‍රෝන්ට අවස්ථාව දැන් තියෙනවා තමයි තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ වෙලාවටත් ඔය හැමදාම කතා කරන ජයන්ත මහත්තයාත් මමත් මේ එවගේ තව දෙන්නේ ප්‍රශ්න අහනකින්ට වඩා මේ කල්‍යාණ මිත්‍රෙන්ට ඇතිනේ ප්‍රශ්න අපිට මාසලාගෙන් කොහොමද හමන් ටිකක් අවස්ථාවක් තියෙනවා ගන්න පුළුවන්. ඔයත් තියෙනවනම් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවක් කරගන්න කියන එක යෝජනා කරන්න කිව්වා ජයන්ත මහත්තයා. මේ කල්‍යාණ මිත්‍රෙන්ට ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉඳ ඒක ප්‍රශ්න සූදානම් කරගෙන පැමිණිලා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කිව්ව ගමන් ඉදිරිපත් වෙන්න ඊට මේ ඉදිරිපත් කරන බැරි කෙනෙක් ඉන්නවා නම් ලියලා ඉවත් ජයන්ත මහත්තයා මේ ප්‍රශ්න කියවන්නත් ඉඩ තියෙනවා. හොඳයි අපි අද සාකච්ඡාවට එහෙම යොමු වෙනවා ඒ ඔස්සේ මොකද ධම්මජීව හාමුදුරුවන් සම්බන්ධ වෙන නිසා අවශ්‍ය සාකච්ඡාවට ඒ උන්වහන්සේ භාවනා සම්බන්ධයෙන් උපදේශයක් අපිට ගන්න අවස්ථාවක් හින්දා එක මේ ඒ පැත්තට යොමු වෙච්ච මනසක් ඇති කර ගන්න පුළුවන් සාකච්ඡාවකට තමයි දැන් අද එළවෙන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මා දැන් කිසියම් ආරම්භයක් ලබා ගන්නවා. ඒ ආරම්භය ලබා ගැනීම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයෙන් ඒ උන්වහන්සේගේම වචන වලින් කියවෙන කාරණාවන් සම්බන්ධ කරගෙන ඒ ඔස්සේ මාත්‍ර මම ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරනවා කල්‍යාණ මිත්‍රෙන්ට. අපි ඒ ඔස්සේ සාකච්ඡාවක් කරමු. ඒක ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. අවශ්‍ය සාකච්ඡාවටත් ඔය සාකච්ඡාවකට වඩා තමන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. මේ භාවනාවකින්මයි මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ කියන දේ අපි කවුරුත් හන්නවා. පොතෙන් බණ ඇහුවත් පොතපත බැලීමේ ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. තුනත් ඒ බණ එහෙම උපතපද වලින් ඒකට උපකාර වෙන බව නම් කියවිලා තියෙනවා. නමුත් අත් වශයෙන්ම ලෝක තත්ත්වය දැනගන්න පුළුවන්කම ලැබෙන්නේම භාවනාවකින්මයි කියන දේ මතු කරනවා. ඉතින් සමහර අවස්ථාවල ওই වචනේ කියන කොටත් කට්ටි කියනවා එහෙම මොනද? භාවනාවක් මොනද කියලා. භාවනාව කියන්නේ ජීවිත හැම වෙලෙම තියෙන අවස්ථාව කියලා. මේ කියන්නේ ජීවිත නිදින්දා ගත කරන කොටත් භාවනාවයි තමයි මම ඉන්නේ ඕන් දේවා කියනවා. ඒ වෙනි අදහසක් තියෙනවා නම් ඒකත් ඉදපත් ගන්න. මොකද මේ අපිට සත්‍යතුමා අද නැතුණා. සත්‍යතුමා අපිට මතක් කරලා තියෙනවා බොහෝ විට මේ අර නිශ්ශබ්දතාවයෙන් ගන්න ගත කරන මොහොතක් භාවනාව කියන වචනේ බර වැඩි නම් භාවනා කියන වචනේ ටිකක් ලොකු වැඩක් නම් වෙන කාගේ හරි වැඩක් නම් ඒක යෝගී වෙච්ච කෙනෙක් නම් කලේ ගත වෙච්ච කොන්දේ වූගත කෙනෙක් වැඩක් නම් ඒ වචනේ පැත්තක දාලා හරි කමක් නැහැ. මේ නිහඬතාවයක් ඇති කරගෙන සමාවෙසින් නිවඳසාරයක් ඇති කරගත්ත මොහොතක සදගත්කමක් තියෙනවා කියන සත්‍යත්වය දේශනා කරලා බොහෝ අවස්ථාවලදී ඉන්සාව නබුජසන් වාසේ කවුරුද ගෞරව කරනවා සදාව සම්බෙනවා උන්වහන්සේ කියනවා මේ භාවනාවකින් තමයි ලෝක තත්ත්වයේ සත්‍ය වශයෙන්ම දැනගන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඉතින් මේ භාවනාව කියන එකට අපි ඊටපසු වෙනත් අර්ථකථන දෙන්න යන්න කොට ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ අපි ඉලියෙ විදිහ කොට දෝමසෝ මනස්කාරී පවත්ිනවා. ඒත් භාවනාවක්ම තමයි කියන එක වගේ තැනකට යනවාද කියන එක සාකච්ඡා පිළිමත කරගත්තට කමක් නැහැ. කෙසේවත් සංසාර කුරුදු තියන අයට නම් යම්කිසි ධර්ම පාඩයක් අහන්න ලැබුණාම ඒකෙන් වැඩ කරගන්න අවස්ථාව සැලසෙනවා. සංසාර කුරුදු තිබුණත් නොතිබුණත් තුරුවන් කෙරේ විශ්වාසය තියාගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ නිවර්ම මාර්ගයට යොමු වෙලා වැඩ කරගන්න කරගෙන ගියොත් කවදා හෝ ජය කරගන්න පුළුවන් බව පැහැදිලි. ඒකත් සසරේ පුරුද්දක් තියෙන කෙනෙකුට නම් භාවනාවකට යොමු වීම තුළින් ප්‍රමශවණය තුළින් මේ ඉක්මනට කරගන්න මේ සත්‍ය අවබෝධ කරගන්න කාර්යය ඉක්මන් කරගන්න පුළුවන් වුණත් එහෙම නැතුණත් මේ කරන්ගෙන යන්නා වූ කාර්යයන් අපි අපි මත්තමට කවදාකවත් අපිට යන දේවල් නෙමෙයි. ඒ කරන වැඩ කොටසකින් දෙයි. ඒකට මතක් වෙනවා මේ ජිනලංක සංවාසික දේශනා දීපේක පසු කාලෙක කීපයක මම කියනවා උනාදි ගොම ධර්මයේ කියන එක එක්ස්පයර් වෙන දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ අපි උන්වහන්සේ වචනෙන් කිව්වේ මොකද මේ ඒක ඒ තමන් තේරුම් ගන්න ධර්මයේ කවදාකවත් ඒකට එක්ස්පයර් ඩේට් එකක් නැති එක. එතකොට මේ මේ හොඳට පාරම් ධර්ම පිළිලා කවදා හෝ සම්පූර්ණ මේක කරගන්න මේ අපි කටයුතු කරන හැම කටයුත්තක්ම උපකාර වෙන බව. ඉතින් මේ සංසාර මේ සංසප්තියක්ම සංසාරේ ගමන් කරන්නේ මොකද? මේ ලෝකේ තේරුම් ගන්න බැරුව හින්දාමයි කියන දේ වාසලා කියලා දෙනවා. ඒත් ලෝකේ තේරුම් ගන්න එකම ක්‍රමය තමයි බුදුරන් වහන්සේ පෙන්වලා තියෙන්නේ මේ සංස්කාරය හඳුනා ගැනීම කියලා. සංස්කාරය හඳුනා ගැනීම කියලා. සංස්කාරය හඳුනා ගැනීම තමයි මේ භාවනාවක් පෙන්වන් කරලා තියෙන්නේ. පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ භාවනාව කියන දේ තමයි අවධානය යොමු වෙන්නේ ටික ටික. එතකොට මේ තරම්ම මේ සංස්කාරය ගැන විස්තර කරලා තියෙන්නේ මොකද? අර සංස්කාර ගොඩ ඇති සැටියෙන් තේරුම් ගන්න බැරි වුණාම තන ලෝක සත්‍යය මුලා වුණා. අපි සත්‍ය ගොඩයි තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම මුලා වුණේ මේ සංස්කාර ගොඩ අවබෝධ කරගන්න බැරි වෙලා. මුලා වුණේ මොකද? බලාපොරොත්තු වුණේ සුඛයක්, ආස්වාදයක්. එතකොට බුදුරජාණන් වහන්සේලා පෙන්වලා දීලා තියෙන මොකද්ද? මේ ආස්වාද ආධිනව නිස්සරණ කියලා තුනක් ගැන. එතකොට ආස්වාද කිසියම් දෙයක් පවතිනවාද කිසියම් තාක් යම් කිසි කෙනෙකුට මේ ලෝකේ අතරින් බැරි වෙනවා. ලෝකෙට බැඳලාම පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද නිතරම මේ සිතක් හොයන්නේ මේක මහා සැප ගොඩක් මේකෙන් පුළුවන් තරම් සැප විඳින්න ඕන කියන අර්ථයෙන්. ඉතින් සැප විඳින්න යන්නේ කොහෙන්ද? මේ ආයතන හරහානේ. ඒක ආයතන වල කෙරෙන වැඩ පිළිවෙල දන්නේ නැහැ. ඒක කෙලෙස් වැඩිම හිතේ තියෙන්නේ. එකෙන් හිත පිළිකින් බව පේන්නේ. එතකොට දුකෙන් දුකටම පත් වෙන හැටි තමයි සත්‍යගත ධර්මයෙන් පෙන්නුම් කරලා තියෙන්නේ. එතකොට මේ කුෂ්ණා වශයෙන් සත්‍යගත ධර්මයන් හඳුන්වා දීපු තමයි මෙතෙන්දී මේ මූලික වශයෙන්ම ක්‍රියාකම ධර්මතාවය බවට පත් වෙන්නේ. එතකොට කුෂ්ණාව ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. හේතුවක් නැති කිසිම දෙයක් තියෙන්නේ නැති නිසා එහෙනම් මෙතෙන්දී කුෂ්ණාව ඇති වෙන්න හේතු වශයෙන් බම්මියහවුන් වශයෙන් කියනවා අර සංස්කාරය හඳුනා ගන්න බැරි වුණ නිසා තමයි කුෂ්ණාව ඇති වෙන්නේ කියලා. මම බම්මියහවුන් වශයෙන් කියන දේවා කියන දේ ඉදිරි කියන්නේ මොකද? ඒකට ඕවා තුලින් ප්‍රශ්න තියෙනවා නම් ඉස්මතු කරගන්න උන්වහන්සේගේ මහණ. මේ මේ එතකොට එතකොට මොකද වෙන්නේ? නිවන් මාර්ගයේ විච බව පේනවා, කුෂ්ණාව හඳුනා ගන්න බැරි ස්තන. අර මේ ආස්වාදය ඇතුලේ මොකද අපි කලින් කිව්වේ සැපක් බලාපොරොත්තු වෙන මොකද අධ්‍යාත්මික බාහිර ආයතන ගැන කිසිම දෙයක්ම දන්නේ නැති කම නිසා. ඒ නිසා මේ සංස්කාරයෝ රැස් වෙන විදියට ඊළඟට කර්ම බවට පත් වෙන හැටි, කර්ම විපාක බවට පත් වෙන හැටි මේ මොකුත්ම දන්නේ නැහැ. ඉතින් මේ මොකුත් දන්නේ නැතුව ධර්මයේ කිසිම දැනුමක් නැතුව එකපාරටම අර සංස්කාරයෝ සම්මුති වශයෙන් අරගෙන සැප විඳින්න බලාපොරොත්තුක් තමයි සත්‍යය තුළ තියෙන්නේ. මේ හැම සත්‍යයකම තියෙන ඔන්න ඔය වැරදීමමයි. ආස්වාදයමයි බලාපොරොත්තු වෙන්නේ. ආධිනව ගැන හිතන්න දන්නේ නැහැ. ඒ ගැන හිතුවෙත් නැහැ. ඒකේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේකේ ඇත්ත ඇතිසතියේ සාමාන්‍යයෙන් හරි තේරුම් අරගෙන මෙන්න මේකට තමයි ඒ තේරුම් ගැනීම සඳහා තමයි මේ විදර්ශනාවෙන් පිටක් ලැබෙන්නේ. ඇත්ත සොයා ගැනීම සඳහා. ඒ සඳහා අර නාම රූප වශයෙන් බලාගෙන යනකොට තමයි මේ ඇතුලේ සිදෙන කාර්යයේ ආධිනව ලක්ෂණ පේන්නේ. දැන් මේ අවස්ථාවේදී දුක් මහත්තයා තියෙන ඉඳලා දක්වන අපි ගිය මේ සිකුරාදා සතියේ මේ පසුගිය සතියේ ලාස්තුන්ද අපි මතක් කරගත්ත නාම රූප ගැන කටුකුරුන් දෙක වගේ නම් ඥානන්ද සම්වාසයේ කියල දෙන්නුනේ අපි ඒවත් අදිස්මතු කරගමු. මොකද්ද මේ නාම රූප ගැන කියනකොට අපි ඉදාමතු කරගත්ත කාරණාවන්. එතකොට මේ කය නිකම ඇති වෙනවා, කැදෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, ලෙඩ වෙනවා, ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙය දුක් දුමනස කියන දුක් සාගරේ ටික පිරෙන්න පටන් ගන්නවා. එහෙම වෙනකොට පේනවා මම මේවට පත් වෙන්නේ මොකද, මේ තත්ත්වය මොකද කියන කාරණාව. තේරෙනවා නෙමෙයි නිකන් හිතෙනවා. ඒ දුක හඳුනා ගන්න වැඩිකම නිසා නේද මේ කියලා තේරුම් ගන්න කෙනෙකුට හැකියාවක් දැක්සමක් ලැබුණොත් එයා අඩියක් දෙකක් කොයිස්වලදී කෙනෙක් හිතේට හිතා ගන්න පුළුවන්. එතකොට මේ දුක් සේරම පිළිගත්තේ කොහොමද? සැප වශයෙන්. කලින් කිව්වේ ඒ පිළිගත්තේ කලින් සැප වශයෙන්. දුක් වින්දා නමුත් ඒ දුක තේරුන්නේ නැහැ. ආස්වාදයෙන් ඒක ආවරණය වෙලා තිබෙච්ච නිසා. ඉතින් මේ ආස්වාදය නැති කරගන්න මොකද කරන්න ඕනේ? විදර්ශනා නුවණින්, භාවනාවෙන් විදර්ශනා නුවණින් ආධිනව ලක්ෂණ බලන්න ඕනේ. නාම රූප දෙක ඇතුළත මොනවද තියෙන්නේ කියලා. එහෙනම් මෙහෙම කියලා මම මේ ප්‍රශ්නේ මෙතෙන් ගොමලා සාකච්ඡා කරන්න ඉදිරියට යන දිගට යන නැතුව මේක බැලුවම මොනම දෙයක්වත් නැහැ. රූප ගොඩක් ඇති වෙලා එනවා. අර සිත් પરම්පරාවක්, සිතුවිලි પરම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා. මෙන්න මේ ටික සියුම් වශයෙන් දැකීමෙන් තමයි අර ආදීනම හොඳට වැටහෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? කලකිරීම ඇති වෙනවා. මේ වගේ දෙයක නේද, හිස් දෙයක නේද මම මේ ආස්වාදයේ තිරුන සතර ගමන් කලේ කියලා. ඉතින් අර නාම රූප දෙකේ චලනයක් දකින්න කොටයි වැටෙන්නේ සංකතේ ස්වභාවය කියන කාරණාව. ඒක සංකත කියලා කියන්නේ මේ සතර මහා භූතයන්ගෙන් සතර රූප කොටස එකතුලා කරන වැඩ කොටස. මම ඉතින් නතර කරනවා. නතර කළා ඒ අවසාන කොටසෙන් තමයි ප්‍රශ්නය අහන්නේ. නැවතත් ඒ කොටස මම ඉස්මතු කරනවා. මොකද මේ භවනාවක් ගැන කිව්වේ දැන් මේ භවනාවට වාඩි වෙලා කරන ක්‍රියාවක් ගැන අපි හිතුවොත් එහෙම භාවනාවට වාඩිලා දැන් අපි ඉන්නවා කියලා හිතන්න. සිත් එක් දැන් කරගෙන අපි භාවනාවට යොමු වෙනවා. එතකොට රූප ගොඩක් ඇති වෙලා නැති වෙලා යනවා. මොකද මේ කියන්නේ? රූප ගොඩක් ඇති වෙලා නැති වෙලා යනවා. මේ වචනේ මේ වාක්‍යයේ ඒ විදිහටම අරගෙන එක්ස්ප්ලেইন කරන හොගාවක් වෙනත් කරනවා වලට වඩා යනවට වඩා හොඳයි. පළවෙනි ප්‍රශ්නේ රූප ගොඩක් ඇති වෙලා නැති වෙලා යනවා. මොකද්ද මේ රූප ගොඩක් ඇති වෙලා නැති වෙලා යනවා කියලා කිව්වේ භාවනා කරන ස්වභාවයෙන් කෙනාගේ? මේ ඊකට කියනවා සිත් પરම්පරාව, සිතිලි પરම්පරාව ඇතුළට නැතිලා යනවා. හරි? එන්න මේ ටික සියුම් වශයෙන් දෙකින්ම තමයි ආධිනිය වැටෙන්නේ. අනුව කාරණාවයි සතුටු කරන්නේ. කතා කරන්නේ භාවනාව ගැන. හරි? සත්‍වත්ව දැනුමට වඩා. භාවනාවෙන් වාඩිලා ඉන්න කෙනෙකුට කොහොමද මේ අන්දයක් සිදු වෙන්නේ? මේ කිව්වේ මොකද්ද? කියන කාරණාවට යොමු වෙනවා. මම සාකච්ඡාවකට යන්නේ කිසියම් කෙනෙක් කො මේ දැනගෙන අපිට කියලා දෙන්න කියනවා කියන්නේ මේ කොහොමද ඔයගොල්ලෝ මේක තේරුම් ගන්නේ? මේක මෙහෙමද? ඒක මෙහෙමද? මත් නම් මෙහෙම හිතෙන්නේ. ඔයගොල්ලන් හිතන්නේ මෙහෙම නෙමෙයිද කියලා මේ විදිහට කතා කරමු. කවුරුත් කිසිම කෙනෙක් කියන්න බෑනේ මත් නම් ඔච්චර අවබෝධයක් නැහැ කියන්නේ කියලා. අවබෝධයක් නැති නිසාමයි අපි කතා කරන්නේ. හරිද? හොඳයි. කන්දෙන් ඉතුරු වෙනවා. මම ඉස්ලාම් යමෙන් නම් ලෝරෙන්ජන් මහත්තයා. සර්වස්තන්නයි ලෝරෙන්ජන් මහත්තයා. සර්වස්තන්නයි ලෝරෙන්ජන් මහත්තයා. සම්මත්ම ඒක ප්‍රශ්නය කොබලම ඉදපත් කරේ පෞද්ගලික විශේෂයෙන්ම ආනාපාන සතිය වගේ සමතහනක් තමයි පාවිච්චි කරන්නේ. එතනදි මූලිකවම තේරෙන දෙයක් තමයි දැන් එතන අපි ආනාපානය කියන එක රූප කර්මස්ථානයක් ඇතුළත නම් කරන මොකද අපි එතනදි බලන්නේ ආස්වාස රූපයක් ප්‍රස්වාස රූපයක් කියන එක නිසා. දැන් එතනදි මට අත්දකින්න ලැබෙන දෙයක් තමයි ආස්වාසය කියන එක කලින් තියෙන දෙයක් නෙවෙයි, ඒ මොහොතේ ඇතුළේ හුස්ම රැල්ල ඇතුළට ගන්නා මොහොතේ තමයි ඒක දැනෙන්න පටන් ගන්නේ. නැත්නම් ඒක අර අපි කිව්වොත් කයට දැනෙන ස්වරූපයෙන් තමයි අපි ආස්වාදයේ කියලා අපි ඒකට පනව ගන්නෙ. මේකෙන්දි දැනෙනවා මේ රූප කොටසක් කියන ආස්වාද රූපයේ කියන එක නාසය තුළින් ඇතුල් වෙනවා කියන එක දැනෙනවා. ඒ වගේම නාසය තුළින් පිට වෙනකොට ප්‍රස්වාසයේ කියන එක දැනෙනවා. ඉතින් මේ කොටස තියෙන්නේ බොහෝම සීමිත කාල පරාසයක තමයි මේ ආස්වාසය කියන එක තියෙන්නේ ප්‍රස්වාසය කියන්නේ. ඒ කියන්නේ ආස්වාසය කියන එක කලින් තියෙන්න තුම ඇති වෙලා ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ප්‍රස්වාසය කියන රූපය ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේ ඒ රූප මොහොතින් මොහොත ඇති වෙලා නැති වෙලා යන එක ඒ බාහිරින් ආස්වාස් ප්‍රස්වාසය තුලදී අපි මම අත්දිනවා. ඉතින් ඊට අමතරව අපි සාමාන්‍ය කායානුපස්සනාව වගේ භාවනාවක් කරනකොට අපිට තේරෙන දෙයක් තමයි මේ කය කියන එක ඒ වගේම හට ගැනීම නැතිවීමත් හට ගැනීමත් පැවතීමත් නැතිවීමත් නැත්නම් හට ගැනීමත් නැතිවීමත් කියන කාල දෙක අතරේ යම්කිසි ප්‍රවස්මක් කියන දෙයක් නිරන්තරයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි මේ ඇතිවීම පැවතීම නැතිවීම කියන එක. ඒකට අපි කෙටියෙන් උදාහරණයක් ගත්තොත් අපේ ළමා කාලයේ සිට මේ දක්වාම අපි බැලුවොත් එහෙම අපි විවිධ අවස්ථාවල ගත්ත ඡායාරූප ගත්තාම ඒ රූප එකිනෙකට එකිනෙකට වෙනස්. දැන් අද ගත්තාම කෙස් පැහිලා, රැවුල් පැහිලා, හම රැලි වැසලා ඒවත් පොඩි කාලේ ගත්තාම ඉතාමත් පැහැපත් පියසර ස්වභාවයකින් ගත්ත ඡායාරූප තියෙනවා. ඒකවල ඒ හිටපු අවස්ථාව තමයි එතනින් පිළිබිඹු වෙන්නේ. ඉතින් ඔය දෙක අතර කොයි වෙලාවෙද අපි වෙනස් වුනේ කියලා කවුරුහරි ඇහුවොත් අපිට කියන්න වෙන්නේ සෑම මොහොතකමයි මේක වෙනස් වුනේ කියලා. වෙනස් වෙනවා කියලා කියන්නේ ඇතිවීමෙන්, බිඳෙමින්, ඒ අතරතුර පැවතීමෙන් යන ක්‍රියාවලියක් හැටියට. ඉතින් මේ විදිහට ගත්තාම සෑම මොහොතකම රූප ඇති වෙනා නැති වෙනා බිඳෙර යන බව අපිට ඒ විදිහට තේරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔය ආකාරයෙන් තමයි දැනට මූලික වශයෙන් විස්තරයක් කියනවා කියන තේරුවත් මාස්ටර් අපි සඳහන් කරනවා දැන් කොහොමද ඇත්තටම. ඔය ඔයගොල්තුමායි මගේ ප්‍රශ්නෙටම පිළිතුරු දෙන්න බොහෝ උත්සාහ ගත්ත බොහොම හොඳයි. මේ එකම එක තැනක විතරක් මේ උටේ මේ මම කල්‍යාණ මිත්‍රෙන්ට මතක් කරනවා දිස් යනකොට මේ අජන්ත මහන්ත කිව්වා වගේම තමන්ගේ භාවනාව ගැනම කතා කරන්න හොඳයි. මොකද අතුම කියනවා අර සාමාන්‍ය ජීවිතේ උදාහරණ ගේන්නම නැතුව කතා කරන්න බලමු. අපි ඒක ටික දන්නවනේ ඉතින්. අපි සූත්‍ර වලින් අහලා තිනවා අපි මොකද අපිත් කතා කරලා තිනවා අපි දන්නවා දැන් මේ අද නම් මේ හිතන්නේ මේ භාවනාවේ මේ දකින්න කියන්නේ මොකද්ද කියන දෙයයි මට කොහොමද දැනගන්න ඕනේ. මම දැනගන්න මේ රූප ගොඩක් ඇතිලා නැතිලනවා කියලා මේ බාඩ්ලයින් මොකද භාවනාවේ මේක අපි දැන් තේරුම් ගන්න කියලා කිව්වේ මෙච්චර මේ මම කියපු හැම එකම කිව්වේ උන්වහන්සේ ලබට කියලා දුන්නේ මේ භාවනාවෙන් මේක තේරුම් ගන්න කියලා. කතා කරලා තේරුම් ගත්තා අපි දැන් පොතපත කියවලත් අපි තේරුම් ගත්තා, පණහලත් තේරුම් ගත්තා. මේවා තේරුම් ගත්ත කියන්නේ මේක හරිනේ නම් ඔය කියන්නේ කියලා අපි ඔළුවන්න තියනවා දැන් ගොඩක් සැරයක්. දැන් මේ ඔළුවන්න තියෙන දේ ප්‍රත්‍යක්ෂ කරගන්න නම් භාවනා කරන්න කියලා කිව්වා. එහෙනම් හරියයි. අපි භාවනා කරන වාඩි වෙනවා. වාඩිද කරනකොට මේ රූප ඇති වෙනවා නැති වෙනවා යනවා, මේ හිත් පරම්පරාවක ඇති වෙනවා නැති වෙනවා කියන කාරණාව තුලින් නාම රූප අත්දකින්න කියලා කිව්වා. කොහොදී අර ඉගෙන ගත්ත දේවල් සම්බන්ධ වුණාට කමක් නැහැ. මේ ඒකත් එක මේ ගැලපෙනවද කියලා. මොකද අපේ රූප මොකද්ද කියලා අපි දැන් අවුරුදු ගණනක් කතා කරානේ. මාස ගණනක් පොඩි කාලේ විශේෂයෙන්. ඉතින් ඒ ධර්මතාවය මෙතනදී ගේනව නෙමෙයි. පසු වේලාව කරලා අපි දැකපු දේ එකයි කියලා හිතා ගන්න පුළුවන් විදිහට රූපයක් ගැන ඕනේ කතා කරන්න. එදා අපි රූපය ගැන වෙන දෙයක් සුතුමේ වශයෙන් ඉගෙනගෙන භාවනාදී ඒ කීප දේ විරුද්ධ රූපයක් දැකලා හදන්නේ නැහැ. මට හිතෙනවා. එතකොට එහෙනම් මේ රූප ගොඩක් ඇතිලා නැතිලා යනවා කියන්නේ මොකද්ද? සිත් පරම්පරාවක ඇතුළේ යනවා කියන එක නම් දැන් හිතමු පොඩ්ඩක් වැටෙනවා කියලා. එහෙනම් කෙසේටත් මම මේ ප්‍රශ්න නැවතත් ඒ විදිහට කියන්නේ යොමු වෙනවා සේන මාර්ගයට. තෙරුවන් සරණයි. අපට වශයෙන් ඉතාමත්ම ගැඹුරු ප්‍රශ්නයක් තමයි දැන් මාත් ඇහුවේ. දැන් මාත් හොඳට විස්තර කරලා දුන්නා. දැන් එතෙන්දී මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ගැනම ඉතින් මෙතෙන්දී ප්‍රශ්න වෙන්නේ භාවනාව තුලත් කොහොමද දකින්නේ අපි නිකන් කල්පනා කරනකොට නම් තේරෙනවා මේ පුංචි කාලේ ඉඳන් දැන් වෙනකොට වගේ කියලා. මොකද භාවනාව තුලදී ආනාපාන සති භාවනාව තුලදී අපි පුංචි කාලේ තන මතක් කරන්නේ glycos එතන ඒ භාවනා අරමුණ නැති වෙනවා. මේ ආනාපාන සති භාවනාව මූලික කරගෙන භාවනා කරද්දී මේක කොහොමද අපි දකින්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නේදී මට ඇති වෙලා තියෙන ප්‍රශ්න නම් මේක අපි දකින්නවාද නැත්නම් අපිට මේක පේනවාද කියන එකයි. දකින්නවා කියන්නේ අපි යම දිහා බලලා ඒක දකින්නවා, දකින්න උත්සාහ ගන්නවා, දකින්න උත්සාහය කර ගන්නවා, නැත්නම් අපිට ඒක උදේම තේනවා, පේනවා, වැටහෙනවා කියන එක. මේ දෙකින් කොයිකද වෙන්නේ කියන එකයි මගේ ප්‍රශ්නයක්. මට හතරසෙමක පිටක වහන්න මම ආසයි ධම්මජීව හඳුන්වන්නේ. ඉතින් මෙතෙන්දී මගේ අදහස තියෙන්නේ ඒක දකින්නව නෙවෙයි ඒක තේරෙන්න ඕනේ කියන එකයි. මගේ පුද්ගලික අදහස තියෙන්නේ භාවනා කරගෙන යනකොට ඒක මේ නාම එකකට හරි මොකක් හරි රූපය කියන එක ඒක වෙනස් වෙන දේ වෙනස් වෙන බව ඒක අපිට ඉබේම පේනෝනේ කියන එක හරියට උදාහරණයක් ඇතුළත ගත්තොත් අපි අපල් ගෙඩියක් ගැන කතා කළොත් අපල් ගෙඩියක රස ගැන කතා කරන්න පුළුවන්. අපල් ගෙඩියේ මේ සුක්‍රෝස් වගේ වර්ග තියෙන නිසා චූනි ගතියක් එක්ක වෙනි රස ගතියක් තියෙනවා කියලා කවුරු හරි විද්‍යාඥයෙක් පරීක්ෂණ කරලා කියන්න පුළුවන්. ඒ වගේම ඇසිඩික් නැත්නම් ෆෝමික් ඇසිඩ් හරි මොකක් ඇසිඩ් ගතියක් තියෙනවා, අඹුල් ගතියක් තියෙනවා කියලා ඒ විද්‍යාඥයා ඒ හේතු නිසා මේක හේතු වෙන්න ඕනේ කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් ඇපල් ගෙඩිය කාපු එක්කෙනාට ඒක රසයට දැනෙනවා. ඊට පස්සේ බලනවා කියන එක නෙවෙයි, ඒක රසය ඉබේම දැනෙනවා ඒක කාපුවා. ඒ වගේ භාවනා කරද්දී මේ දේවල් මේක අපිට තේරෙන්න ඕනේ. ඒ තේරෙන තර අපි භාවනාව ඒකාද මාර්ගයේ බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගයේ සිත දිහා බලමින් සතිය පිහිටවාගෙන ඒක කරගෙන යනකොට අපිට තේරෙන්න ගන්නවා මේක මේක අනාත්ම ගතිය, මේක වෙනස් වෙන ගතිය. ඒක අපිට තේරෙන්න ගන්නවා කියන එකයි මගේ අදහස. මගේ පුද්ගලික අදහස තියෙන්නේ ඒ ගැන. මමත් දන් ජීවහන් පුත්‍රයන් විශේෂයෙන් අහන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෙන් මහත්මයා, හොඳ යොමුමක්. ඒ වගේම ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කෙනෙක් ස්වාමීන් වහන්සේ ඉන්නවා මතක තියාගෙන අවස්ථාව ලැබුණා. ඔබතුමායි පළවෙනි ප්‍රශ්නය ඇසී ඉති පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ මේ සමා වෙන්න සාකච්ඡා මේ වෙන්නේ මම නෙමෙයි හොප්පර. නමුත් මේ ඔන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කරන කෙනෙක් ඉන්නවා. හොඳයි. ඒ ප්‍රශ්නය යොමු කරනවට වඩායි කාලේ ඉතුරු කරගැනීමක් කියලා. නෑ නෑ තමයි ඔබතුමාට කිසිම අපහසුතාවයක් තියෙනවා නම් අපි විදිහට කරන්න කැමති කරන්න සූදානම්. නමුත් අපි වඩාත්ම මේ කැමතිම විදිය තමයි කල්‍යාණ මිත්‍ර විසින්ම ප්‍රශ්නෙම කරනවා. ඒක තමයි ඒක එහෙම සාකච්ඡාවක් හැටියට යොමු වෙන්නේ. ඔබතුමා දන්නවා ඉතින් ආව වචනෙන් වචන යනකොට කටින් කට යනකොට අදහස් පිළිසික වෙනස් වෙලා යනෙත් වඩාත් කැමති ඔබතුමාට කතා කරන්න හැකියාව තියෙනවා. ඔබතුමාට බොහොම හැකියාව තියෙනවා ඒ පිළිබඳව. හොඳයි අපි ඊගෙන පස්සේ කතා කරමු. හොඳයි සාකච්ඡාවට යොමු වෙන්නේ. එතකොට මේ හොඳයි ඔබතුමා කිව්වා වගේ ඔබතුමා කිව්වා දකින්නවා නෙමෙයි පෙනීමයි අවශ්‍ය වෙන්නේ කියලා කාරණා. එතකොට ඔය එහෙම හිතන්න පුළුවන්. මොකද දකින්නකොට දකින්නේ ඇති බවක් තියෙයි. ඉතින් මම දන්නේ නැහැ මේක පේනකොට පේන කෙනෙකුත් ඉන්නවා වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් ඒ දෙකේ සම්බන්ධයක් තියෙනවා. ඒක එකක් දෙකින් එකක් විශ්ෂ හැඟීමක් නැහැ. කෙසේ වෙතත් හොඳයි මේ ප්‍රශ්නේ ස්වයං හසුරුවමු කරන්න. දැන් එම ප්‍රශ්නේම ඒ විදිහටම තියාගෙන මම චිත්‍ර මහත්මයට වෙනවා. ඔබතුමිය කොහොමද මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්නේ? ඒ සීමාව තුළ හිතව ගොඩාක් දේවල් මට තියෙනවා ඉස්මතු කරගන්න මේ පසුව. ඉතින් සර්ණ හැම දිනකටම දැනුත් මාසේ ආරම්භලින්ම විස්තරය ඇත්තටම තියාගෙන යනකොට ඉදීම භාවනා මනසකටපත් වුණා වගේ දැනුනේ. ඒකත් එක්කම ඇත්තටම මේ භාවනාවේ ඉඳගෙන සිදුවන දේවල් ගැන කියන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ මේක දැක්ක නිසා කියලා මට හිතෙනවා. මොකද ඇස් දෙක පියාගෙන එතුමයි කියපු දේවල් අහගෙන ඉන්නකොට ඒ අතරින් මේ මනසේතල සිද්ධවීම සිද්ධවීම ටිකක් දැක්කා. ඒක එහෙම කියනවා නම් ඒ ඇත්තටම උනේ මොකද්ද කියන එක මොකද අපි වචන වශයෙන් හැම වෙලාවෙම කතා කරලා තියෙන මේ මනස දුවනවා කියන එක. මනස දුවනවා කියලා කියනකොට අපි දන්නවා මේ තවත් විදිහකට ඒක කියනවා නම් අපි මේ මනස දුවනවා කියන්නේ මේ පංච නීවරණ ගැනයි කතා කරන්නේ. මොකද මනස දෙවිය කොහෙද කියලා ටිකක් කල්පනා කරාම ඇත්තටම මනස දෙවියේ කලින් අහපු ශබ්ද ගැන සිතපේකක් බව තේරුණා. කලින් දැකපු දෙයක් ගැන බව මේ මනසින් ඇදලා අරන් මේ වෙලාවේ මේ කරන්නේ කියන්නේ පස විඳින්නේ කියලා තේරුණේ. මොකද ඒවත් දැන් තේන්නේ නැහැ. දැන් තේන්නේ නැහැ. නමුත් දැකපු දෙයක් අහපු දෙයක් අහපුනේ අපි හිතන්නේ දැනුන දෙයක් ඇහුණු දෙයක් සම්බන්ධයෙන් මනසේ එකතු වෙච්ච දෙයක් අල්ලගත්තු දෙයක් මෙන්න දැන් එළියට ඇවිල්ල මේ චින්තරයකව ලස්සට පෙන්නවා මෙහෙමයි. ඒකම මේ හිත ඇතුළේ ඇති වෙන ගස්තනය. දැන් මේ දැනට මහත්වෙනුට කියනවා මේ ඇතුළේ තවත් එකක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ටික හිතනකොට ඇත්තටම මේ දැනට මහත්වේ අවසාන කරා කියන මේ මොකුත් නෙමෙයි මේ රූප කොටස් එක කියන රූප කොටස් නැති වෙලා යනවා. ඉතින් මොකද ඇත්තටම හිතතාව මොනවද මේ සබ්ද කියලා ගන්න කියලා මේ පෙනෙන දේවල් දැකපු දේවල් කියන්නේ ඇත්තට මේ රූප මේ ආවදිය මේ මනසට ආවදිය ඉතින් විවිධ රජයේ දෙයක් මෙතන සිද්ධ වුණාද කියලා ඇත්තටම හිතුණා. මොකද ඒකට හේතු වුණේ මේ ආවම අතර එකකව දෙල්ලුනේ නැහැ ඒකත් මගේ ලොකු කමක් නෙමෙයි. මොකද මේ වෙලාවේ දලොත් මහත්තයේ වචන ඊට වැඩි මේ මොහොතේ ඇහෙනව මට අවශ්‍ය වුණ අල්ල ගන්න විදිහ. අරව එනවා යනවා කියනක මේ එකම එක දැක්ක. ඉතින් දැනට මම හිතන්නේ දැනට මම තීරණ ගත්තේ මෙන්න මේ විදිහට මේ මනස තුල මෙවැනි තත්ත්වයක් පවතිනවා. අපි කියන හොඳට සිහියෙන් බලද්දී අපිට පේනවා මේ රූප, සත්‍ය රූප, ගන්ධ රූප, රස රූප. එහෙම නැත්නම් රූප තමයි ඇවිල්ලා යන්නේ. ඒකේ දෙයක් නැහැ කියන එක හරි තේරුම් ගියා. තේරුම් ගන්න. බොහොම පිංකි තමයි බොහොම හොඳ සැනකට ඔබතුමිය බලමු කරා. අපි හැමෝදේම තියෙන දේවල් එකිනෙකට සම්බන්ධ වෙනවා මේ කාරණාවන් සියල්ල තුල. එතකොට අර මුතුනේ කිව්වේ මල නාම රූප දෙකේ ශල්ණය දකින කොටයි වැටෙන්නේ කියලා ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධම්මජාමුදුර කියපු දේ ඒ තමයි මුතුනේ පැහැදිලි කරේ. එතකොට ඒ ශල්ණයක් දකින්න කිව්වත් ඒ ශල්ණයක් පේනවා කිව්වත් මම හිතන්නේ සේන මාතේ වත්තර වගේ මට තේරෙන්න ඒක දුකින් ගැටලුවක් ඇති නැහැ. කෙසේ වෙතත් අර මේ සතර මහා භූතයන්ගේ හැදුණු රූප කොටස් එකතු කරලා කරන වැඩ කොටසක් තමයි මේ පේන්නේ කියන දේ අපිට මේ නාමයේ ආදාරය ඇතුව කියන විදිහ තමයි මේක පැහැදිලි වෙන්නේ. එතකොට ඕක කෙරෙන්නේ කොතනද මේ රූපකය කියලා උන්වහන්සේගේ වචනයක් තියෙනවා. මේක කරන්නේ රූපකය කියලා. එතකොට මේ රූපකය හොඳට පරික්ෂාවෙන් බලාගෙන තමයි මේ භාවනා කරන පුද්ගලයා ඉන්නේ. එතකොට අන්නේ බලාගෙන යනකොට සම්මුතිය ටික ටික කැඩිලා බිඳලා යනවා. ඒ කැඩිලා කෙල්ල ගිහිල්ලා තමයි ආධිනව ලක්ෂණය පේන්න පටන් ගන්නෙ. ඒ හොඳට පේනකොට තමයි යම්කිසි කෙනෙකුට ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙන්නේ. එතකොට මේ ඒ සුද්ධලයාට මේ භාවනාවේ බහැර සාමාන්‍ය ජීවිතේදී ඒ වැරදි මාර්ගයක තමන් පිටු වෙහැදී වැරදි ජීවිතයක් පවත්වපු හැටි පේනින්න පුළුවන්. ඉතින් ඒ ආකාරය තමයි කෙනෙක් මේ සත්‍ය අවබෝධ කරගෙන උත්සාහ ටික විදිහට යාමසි දුවෙන්නේ. එතකොට ඒ පුද්දලාට එතකොට තේරෙයි මේ තථාගතයන් වහන්සේලා විසින් පෙන්වපු මේ මාර්ගයේ යාම හේතුවෙන්ම නුවණින් මේ සත්‍යතාවය දැක්කා කියලා. ඒ කියන්නේ ශ්‍රවණය කළා නෙමෙයි, පොත කියවලා නෙමෙයි, ධර්ම සාකච්ඡා කරනකොට අහන් ඉඳලා ඔළුවට ඒක වැටිලා හරි කියලා හිතලා නෙමෙයි. නුවණින් මේ සත්‍යතාවය දැක්කා වෙන්නේ භාවනාවක වාඩි වෙලා මේ දේ මේ නාම සහ රූප වල ස්වરૂපේ ඒ වල ක්‍රියාකාරීත්වය දැකපු කෙනාට දැකපු පිළිච්ච කෙනාට. එතකොට මේ එතකොට තමයි තේරෙන්නේ මේ ආස්වාදේ නිසා සංසාර ගමන දික් කරගෙන දුකටපත් වෙවි මේ ආපු ප්‍රියදාමයේ ඒ වගේම මේ ආස්වාදේ මායාව බොරුවක් කියන කාරණාව. එතකොට මොනවද මෙතෙන්දි මේ අවධානය යොමු වෙලා තියෙන්නේ මොකටද? මේ භාවනා කරන්න කෙනාට මේ රූප කයට මම මේ શબ્ද වචන මේ හයිකෝනේ සිම්පසයිස් කරකද කියන්නේ ඒව ගැන වහගන්න යන්නේ මන්ද මේ රූප කය කියන්නේ මම අහනවා නේ කියලා හිතන්නේ රූප කයට ඒ රූප කයේ තියෙන රූප සියුම් විදිහට වේගවත් වැඩ කරගෙන යාම තමයි මේ අපි අහුවෙන්නේ නැත්තේ භාවනාවකදී අල්ලගන්න කල්පනා කරන්නේ. ඒ වගේම මේ එක දෙක තුනලා වැඩ කරන නාම කොටස නැත්තම් මේ හිතවිලි ධාරාව හිත පරම්පරාව ස්ථිරතාවයකින් තොරව ඒ ගලාගෙන යන හිත පරම්පරාව. එතකොට මෙන්න මේ දේවල් මොනවද? ඒ රූප කය කිව්වේ මොකද්ද කියන කාරණාවට අපි අවධානය කරන්න ඕනේ. මම ඒ නිසා ඉතින් මේ විදිහට නතර කරලා කිතින් කල්යන් මිත්‍රයෙක්ගෙන් අහලා දැනගන්න කැමති මොකක් හැටියටද මේ භාවනාවේ ඉන්නලා රූපකය කියන දේ තේරුම් ගන්නෙ මොකද්ද මේ රූපකය කියන මෙතන කිව්වේ කියන කාරණාවට මම යොමු වෙනවා. කල්යන මිත්‍රයෙකුට පුළුවන් ඉගෙන එකතු වෙන්න. ශ්‍රීමති මහත්මිය ඔබතුමීට ගෞරවයෙන් යොමු වෙනනම් අපිට ඒක ඔබතුමිය දන්නා විදිහට කියන්නේ මොකද්ද රූපකය කියලා භාවනාවේ ඉන්න කෙනා දකින්නේ. කල්‍යාණසිං හැම දිනාටම බොහොම පිං විවිධ අදහස් දැක්වට රූපකය භාවනාවක දැන් ආනාපාන සති වගේ භාවනාවක් ඉන්නකොට රූපකය කියලා හිතන්නේ මොකක්ද කියන එක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද දැන් ඒ වෙලාවට ඇස කන නාසය දිව සම්පූර්ණයෙන් ඒ වයින් කෙරෙන අරමුණු ගැනීම නවත්තලා මනසට හිත යොමු කරලා මනස කාය පිළිබඳව ඒ කියන්නේ මේ ආස්වාදය ගැන යෙදෙන මොහොත එතකොට ඒ වෙලාවට මනසින් නොයෙක් විවිධාකාර අරමුණු වෙනවා. කර්මස්ථාන අරමුණට අමතරව තවත් අරමුණු වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක රූපක කය කියලා කිව්වටින් මූල කර්මස්ථානයට හිතේ දුවමින් අපි දන්නවා ආනාපාන සති කියන්නේ කාය සංස්කාරයක් කයින් කරන දෙයක් කියලා. එතකොට ඒ අවස්ථාවේ ගන්න හුස්ම රැල්ල වෙත මනස යොමු කිරීම කියලා තමයි මට හිතෙන්නේ. ඒ වගේ කර්මස්ථානයේ ඉන්න වෙලාවක අපිට සමහර වෙලාවට වෙන වෙන ආකාර රූප සංඥා එන්න පුළුවන්. ඒවා මනසින් එනේවා, එහෙන් දැකලා ශබ්ද අහලා එනේවට වඩා මනසින් එන සංඥා වශයෙන් තමයි ඒවා තියෙන්නේ කියලායි මම අවබෝධ කරගෙන ඉන්නේ. රූපකය කියලා කිව්වහම ඒ වෙලාවේ මට හිතෙන විදිහට ආනාපාන සති හුස්ම රැල්ල ගැන තමයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තේරුම් ගන්නයි බොහොම දිනු මේ අද මේ මගේ අතින් ආනාපාන සතිය ගැන වචනයක්වත් කියුනේ නැහැ. මේ මම මාතික දේශනාවත් මුල් කරගෙන කතා කරන්නේ නේද. මේ දේශනා ආනාපාන ගැන කතාවක් නෑ, භාවනාව ගැන නම් කියනවා. ඒ ආනාපානතික භාවනාව නිසා ඒ යොදාගත්තට කමක් නෑ. නමුත් වෙනත් භාවනාවලට මේ පොදු වෙන්නත් ඇති. එතකොට මේ කිව්වේ මොකද්ද? මේ රූපකය කෙරේ තමයි මේ අවධානය යොමු කරගෙන ඉන්නේ. රූපකය ක්‍රියාවදාමයේ තමයි තොට මේ දකින්නේ කියන දේ. මොකද්ද මේ කිව්වේ කියලා නැවතත් අන්තරයන් මිත්‍රයෙකුටත් යොමු වෙනවා. භාවනාවක දිගැනයි මම කතා කරන්නේ. කිසිම කෙනෙක් පොතක් පෙරලා බලලා මෙන්න පොතේ මේක තියෙනවා කියලා කියන්න එපා. හැමදෙම භාවනා කරන කට්ටිය මොකද්ද මේ රූපකය කියලා තමයි දකින්නේ භාවනාවේ. හොඳයි, කල්යන් මිත්‍රයෙකුට යොමු වෙන්න කැමති මේ දෙලොක් මහත්මයා ඔබතුමාට වෙන්න. තෙරුවන් සරණයි දරුවත් ප්‍රශ්නය තෙරුවන් සරණයි කල්යාණ මිත්‍රයිට ප්‍රශ්නය ගැන බලනකොට දැන් මම හිතන දේ ඉතින් මම භාවනා කරනකොටම නම් කොහොමද මම ඒකට බලන්නේ කියලා දැන් සමහර වෙලාවට මම ගොඩක් ආනාපාන සතිය තමයි කරන්න උත්සාහ කරන්නේ නැත්නම් සමාජාත ආනාපාන ඒක බැරි වෙන වෙලාවවලදී ඒ ශරීරේ නිකන් වාඩි වෙන එක දැනෙන විදි එහෙම නිකන් මේ වෙලාවට වාඩි වෙලා ඉන්නවා මෙතන මේ දැනීමක් තියෙනවා බෑ මෙතන මේ භාවනාවට වාඩි වෙලා ඉන්නවා කියන හේතියක් බලන වෙලාවක් තියෙනවා ඒ කෙසේ වුණත් ඒ කොයික ඉකේ ගත්තා දැන් එතනදී අපිට දැන් එහෙම නිකන් වාඩි වෙලා මම මෙතන වාඩි වෙලා ඉන්නවා මෙතන මේ ශරීරයේ මේ වාඩි වෙලා ඉන්න කුෂන් එකට එහෙම නැත්තම් ඒ කොහේ හරි ස්පර්ශ වෙන තැන තියෙනවා ඒ පිළිබඳව බලන් ඉන්නවා ගොඩක් වෙලාවට ඒ දැනෙන විදි ඒක මම දැන් මේක වෙන්නේ නැති රූපකය කියන්නේ එතකොට ආනාපාන සතියේ හිත යොමු කරලා ඉන්න වෙලාවට නම් ඒ වෙලාවටදී ආනාප සමාධාවට බඩල් හොඳට දැනෙන වෙලාවල් තියෙනවා සමාධාවට ඒක දැනෙන්නේ නැතිම වෙලාවල් වගේ තියෙනවා හොඳටම අඩු වෙලා යන සමාධාවට මේ ටිකට දැනෙන වෙලාවල් තියෙනවා සමාධාවට ඉක්මනට ගන්න කටි තියෙනවා සමාලාට මේ නැහයෙන් පොඩ්ඩක් එළියෙන් වගේ උස්මරල්ලා අහුවෙන කියන ගැටියක් වගේ පේනවා අර මේ කියන්නේ නැහස්තියක් ඒ කිප්පට කියක් ඉස්සරහා වගේ එහෙම වෙලාවල් තියෙනවා ආදී වශයෙන් මේ ඒකේ මම නම් ඒ ඔක්කොම දැකලා නැතුව ඇති මට එහෙම කියන්න බෑ නමුත් ඒ වගේ විවිධකාර හැඩතල තියෙනවා ඒ අස්පස්සට බලාගෙන ඉන්නකොට ඉතින් ඒ වගේ වෙලාවකදී ඒක තමයි මට හිතෙන්නේ මගේ ශරීරය වගේ කියලා රූපය වගේ කියලා. තෙරුවන් සරණයි දවසකට. තෙරුවන් සරණයි දෙලොකට බොහොම පිං හොඳ ඒ කල්යනා මිත්‍රෙන්ට මේ මම හිතන්නේ මේ අපි අවස්ථාවක් ලබා දෙනවා තමන් කරන කටයුත්ත භාවනාවේදී ඒ මේ දකින්න දේ කියන්නේ නැවත වතාවක් හිතන්න බලන අවස්ථාවක් තමයි මේ ලබා දෙන්නේ. ඒ වගේම අර හැමදාම ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙලා ධර්ම සාකච්ඡාව අහගෙන ඉඳලා ඒ යන කල්යාණ මිත්‍රෙන්ට මේ කුංචි එහෙම නැත්නම් පන්තිකට එන ළමයින්ට කුංචි මේ ටෙස්ට් එකකට එන්න කිව්වා වගේ දවසක් වගේ කියලා මට හිතෙනවා කල්යාණ මිත්‍රෙන්ගෙන් මේ අහනකොට මේ හැමෝම කියනවා මේ ප්‍රශ්න සංකීර්ණ කියලා. නමුත් මම අහන්නේ නම් මේ ෆන්ඩමෙන්ටල් වගේ ප්‍රශ්න කියලා මම හිතනවා. මොකද ඒ කියන්නේ මේ ෆන්ඩමෙන්ටල් කියලා කියන්නේ මේ අපි මම ඔක ප්‍රශ්නයක් ඇටට ඇහුවේ නැත්නම් හිතන්නකෝ මන්ද මේ රූපකය කියන දේ කියාගෙන ගියා කියලා කවුරුත් එක ප්‍රශ්නයක් ඇටට හිතන්නේ නැහැ. ඒක කියන ඉවරයි. ඊට පස්සේ වෙන මොකක් හරි කියන තමයි පොදු යන්නේ. මොකද ප්‍රශ්නයක් ඇටට ඉදපත් කරමුකොට තමයි මොකද රූපකය කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. හොඳයි. එතකොට අපි මේ හිතුවොත් මොකක්ද මේ කිව්වේ කියන දේ අපි මං කැමති මං හිතන්නේ මං ජයන්ත මහත්මයාට කියමු වෙලාවම ඒක අපුස්ස දෙන්න ජයන්ත මහත්මයා ඔබට වරද වෙනවා තමයි දවස් මාසේ මං හිතන්නේ අපිට මෙතන ප්‍රශ්න වෙන්නේ දැන් ස්වාමීන් වහන්සේගේ දේශනාවේ මොකක් හරි අරමුණක් ඇද සමාජ උත්සවයකට සම්බන්ධ ඇති නමුත් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි කමටහනක් මුල් කරගෙන තමයි භාවනාවක් කරන්නේ ඒක තමයි සාමාන්‍ය ප්‍රායෝගික විදිය ඉතින් එක් භාවනා කරනවා උදාහරණයක් හැටියට දැන් අසුභ භාවනාව වගේ කරන කෙනෙකුට තනිකරම කය ගැන තමයි හිතන්න වෙන්නේ. කැමි කේසා ලෝමා නකා දන්ත ආදී ශරීරයේ කොටස් ගැන එයාට හිතන්න වෙනවා. ඒ වගේම ආනාපාන සතිය කරන කෙනෙකුට ඉන්නේ මුලින්ම ඉරියව්ව වාඩි වෙලා ස්වාමීන් වහන්සේ ඉවත්යෙන්ම දේශනා කරලා තියෙන දේ තමයි ඉස්ලාම ඉරියව්වට හිත පිටව ගන්න තමන් වාඩි වෙලා ඉන්නවා කියලා මම දැන් මෙතන කියලා ඒ ඉරියව්වට හිත පිටවන්න. ඉරියව්ව කියන්නේ කොහොමද දැන් කය රිදු කරගෙන අර්ධ පරියන්කෙන් හෝ පද්ද පරියන්කෙන් ඉන්න කස්තියේ ආකාරයෙන් ඉන්නවා කියලා මේ කය පිළිබඳව යම් කිසි අවධානයක් යොමු කරලා මේ ඉන්න ඉරියව්වේ තත්ත්වය මොකක්ද කියන එක තෝරා ගන්නවා. ඊට පස්සේ මම ඇවිදිනවා නෙවෙයි, මම නිදාගෙන නෙවෙයි, මට සිහිමුරුචා වෙලා නෙවෙයි කියලා ඒ ආකාරයෙන් මේ ඉන්න ඉරියව්ව ගැන යම් කිසි මෙනෙහි කිරීමක් කරනකොට හිතේ තියෙන අර කාමච්ඡන්ද ආදී දේවල් ඉවත් වෙනවා කියලා. ඒකෝ ඔන්න දැන් හිත ඈත විදිහෙන හිත ළඟට ගන්න එක තමයි කය ගැන හිතලා එහෙම කරන්නේ කියන. ඊට පස්සේ ආනාපානයේ හිත යවන්න කියලා. එතකොට දැන් කර්මස්ථානයේ ඉන්නේ ආනාපානයේ. එතන රූපේ ගැන හිතනකොට ආනාපානයේ පමණයි. එතෙන් දිහින්නේ මගේ කයේ මොනවද ඇතිවෙන රූප, ඒ වෙද චිත්තගේ රූප ආරම්භය ගැන හිතන්නේ කිසිම අපි මනස යොමු කරන්නේ බොහොම සුළු සියුම් විදිහට දැනෙන ආනාපානය තමයි. නැත්නම් මුලින් ගොරොත් විදිහට දැනෙන නමුත් ආනාපානයේ පමණමයි සිත යොමු කරන්නේ. ඒ වගේම දැන් කසින භාවනා වගේ කරන හැටි බාහිර තියෙන දෙයක්කට තමයි හිත යොමු කරන්නේ. ඒකට අපි කියනවා ඒක මේ පරිකර්ම නිමිත්ත කියලා. බාහිරේ තියෙන යම් කිසි රූපයකට සිත යොමු කරනවා. ඒ කියන්නේ මේ කයේ රූප ගැන ඒ තරම් දැනෙන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නය යම් කිසි කොටසක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ දේශනා කරන්න ඇත්තේ මේක හැම එකම පොඩි කියලා නම් මට හිතෙන්නේ නැහැ කය දිහා බලනවා කියන එක. ඔබතුමාට ඉස්සර ගන්න පුළුවන් මේ කොටන්ද සම්බන්ධ කරලා තියෙන එක ගැන මහත්තයා කියනවා. ඒත් ඇත්තට මේක හැමතැනටම සම්බන්ධයි ඇත්තටම කියනවා. මේ රූප කය කියන දෙක අත්තම අපි දන්නවා නාම රූප ප්‍රවත්මක් ගැන මේ තථාගත ධර්මයේ තියෙන්නේ. මොකද දැන් භාවනා බැල කියන්නේ දිලුක් මහත්තයට එකතු වෙන පුළුවන්. මෙතෙන්දී කටුකොන් දහවුන්ගේ දේශනාවෙන් අපි ඉගෙන ගත්ත දේවල් සමග නාමයක් කියලා දෙයක් වෙනම ප්‍රවතිමක් හෝ රූපයක් කියලා දෙයක් වෙනම ප්‍රවතිමක් හෝ කියලා දෙයක් නැහැනේ. එතකොට මේ දේශනා ඉලක්ක යම් කිසනක උන්වහන්සේකින් කියලින්ම පැහැදිලිව කියනවා මේ රූපකයේ ස්වභාවය අවබෝධ කරගැනීමෙන් තමයි යම් කිසිකට මේ නාමකය කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොකද රූපයක් පවතින්නේ නැහැ නාමයක් නැතුව, නාමයක් පවතින්නේ නැහැ රූපයක් නැතුව. තථාගත ධර්මයේ කියන්නේම නාම රූප තත්ත්වෙමයි. භාවනාවක කියාවෝ භාවනාවේ බහැරෝ ඒ නාම රූපේ නාමෙමයි. මේ රූපේ කියලා කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියනවා රූපේ හෝ සාමාන්‍ය ජීවිතයේදී අපි මේ රූප කියනවා දෙන්නේ නෙමෙයි. ඒක හුඟක් ගොරෝසු මට්ටමට ගියාම තමයි එළිය තුන රූපේ කියවල ප්‍රශ්නේ එන්නේ. එළිය තිබුණත් ඇතුළත තිබුණ රූපේ කියන්නේ අපි හදාගත්ත දෙයක්ම කියලා අපි දැන් වාස ගානක් අවුරුදු ගානක් අපි කතා කළා. රූපේ කියන්නේ කොහොමද කියන දේ. එතකොට මේ කිව්වා රූපේ මේ ධර්මයේ කියනවා රූපේ කියන දේ භාවනාවේ ආනාපානෙ හෝ වෙන ඕනෑම භාවනාවක නිතර එන්න කෙනාට අර චිත්ත මාර්ගය ඇත්තෙන්ද හොඳ අවස්ථාවක් ගත්තයි. ඒ සැදෙන කිසියම් නැත්නම් ශබ්ද ගන්ධ දැනීම් පහක් කියේ මොනව ලැබුණත් ඒ ලැබෙන්නේ ඒ රූප ස්වරූපයෙන් නම් ඒ රූප ස්වරූපයෙන් ලැබෙන දේ ඇති වෙනවා නැති වෙනවා ඇති වී නැති වී යන දේ තමයි මේ තේරුම් ගන්න ඕනේ භාවනාවකින් කියන කාරණාව. ඒකෝ ඒක තමයි රූපකය දකින්න. ඒතකොට ඒ රූපකය දකින්නකොට ඒක ඒ හා සමාන්තරවම අත්දැක බැඳගෙනම එක පාසම එකතම නාමකය තේරුම් ගන්න වෙනවා. මොකද රූපකය දැක්කම නාමකය දැක්ක කියන එකක් වෙනුනේ. ඒතකොට ඒත් එකම මේ රූපකය කියලා මේ සමාන ඒක වෙන කෙනෙක් අපි ගන්නවා ඒ තමා විසින්ම මේ ප්‍රඥප්ති නිමිති සුභයි සුඛයි කියලා ගත්තා අපි දාපත් වුණාම මේ දේශනා කරන ගත විතර වේදනා මොල් කරගෙන වේදනා සංඥා චේතනා වස්තවන්නේ කියලා ඒ ඔස්සේ පිටිකට ගත්තේ සත්‍යයේ පේනින්න ඕනේ. ඉතින් මේ හැම සවන්වාසිකෙනු දේශනා කලේ තථාගත ධර්මයේ අපි මේ කතා කරන සවන්වාසිකල හැම සවන්වාසිකලම නෙමෙයි මේ කිව්වා වූ මේ අපිට ඉහලින් තියාගෙන ඉන්න ආමුදුළු ටික මේ ඔක්කොම එක තැනකට ගේනවා. අපි උන්වහන්සේලාස්ම මේ ප්‍රොමෝට් කරනවා නෙමෙයි එක තැනකට ගියනවා. ඒක මේ විදිහේ ඒ විදිහට පේනවා කියලා. එතකොට එහෙම දැකපු කෙනා ඒක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනා ඊට පස්සේ ඒක ජීවිතේට ගෙනියන විදිය තමයි ඊගා පියවර වෙන්නේ. ඉතින් එතකොට කිව්වේ එතකොට මේ උදාහරණයක් තියෙනවා මේ සමිජෝහම් කියන්නේ දැන් කළු ගලක් දිහා බැලුවම ලොකු කළු ගලක් දිහා බැලුවම ඕන තරම් නිමිති ගන්න පුළුවන් කියනවා. මේක හරි ලොකු ගලක් කියලා හිතන්න පුළුවන්. මේක හරිම කළු ගලක්. මේක හරිම ශක්තිමත් ගලක්. මේකෙන් මට හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. විද්‍ය දේවල් හිතන්න පුළුවන්. ඒකට මේ ඇතුළත කෙරෙන වැඩ කොටස දකින්නේ නැති කෙනා මේ ගල දිහා බලලා ඔය ආකාරයේ නොයෙකුත් දේවල් හිතන්න පුළුවන්. ඒ නමුත් අර භවනාකදී රූපකය දැකපු කෙනා ඒ රූපකය වැඩ කෙරේ යම්සි ආකාරයේද ඒක නිරූප වෙවි ඇති වෙවි නැති වෙවි කිය බව දැක්කා සංඥා මුදු කෙනෙක්. ඒ විදිහට අර කළු ගලෙත් ඇතුළත රූප කොටස් ඇති වෙවි නැති වෙවි යනවා කියන අවබෝධයක් ඇති වෙවි. ඉතින් ඒක පේන්නේ නැති දෙයක් නේ සත්‍යයට පේන්නේ ඒ වගේ දෙයක්. දැන් මේ කතා කරන්නේ භවනා බැහැර සත්‍යයක් නේ. ඒතකොට ඒක පේන්නේ නැහැ. අපිට මේ දැනුම ඒ ප්‍රත්‍යක්ෂ ඥානය තමයි බාහිරින් ලබා ගන්නෙ. මොකද අපි හැදින්නේ ගැටෙන්නේ මේ බාහිර තියෙන දේකනේ. තියෙනවා කියලා හිතන් ඉන්න දෙන්නේ. ඒකට ඒකට ඒ සංහාව ඇතිවක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒකට ඒ නොයෙකුත් උපක්‍රම යොදලා එකින් ප්‍රයෝජන ගන්න යනවා මේ ඇතුළේ තියෙන දෙයින්. මොකද මේ ඒක ඇතුළත ක්‍රියාත්මක දැන් නැති නිසා. හොඳ ඇතුළත බැලුවා මොනවද තියෙන්නේ? ඒ සතර මහා භූතයන්ගෙන් හැදුණු සියුම් ඉතා සියුම් මහා රූප ඝනස්ථානයක් ඇති වී නැති වී යන බව තමයි කෙනෙකුට තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සාමාන්‍ය උපමා වශයෙන් නම් බලනකොට ඒ ගල කඩලා සියුම් කරලා තුනී කරලා පිටි බවට පත් කළ හොලගෙරියම මොකද තත්ත්වේ? අන්න ඒ තත්ත්වේ තමයි සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ඝණයෙන් යුක්ත වූ හැම වස්තුවක්ම තියෙන්නේ. ඉතින් බැලු ගල්ම දේවල ආස්වාදයක් ඇති වෙනවා, තණ්හාවක් ඇති වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මේ ඇතිවිච්ච වූ තණ්හාව වෙනම තෘෂ්ණාව නැති කර ගන්න කියලා. මේ තෘෂ්ණාව නැති කර ගන්න නම් මේක ඇත්ත තත්ත්වෙම දකින්න ඕනේ. මේ වචනේ තියෙන්නේ වෙනවට දකින්න ඕනේ කියලා මේ වචනේ උනාට කියලා තියෙනවා. ඒක තේින්න ඕනේ කියලා කියන්න පුළුවන් ඇති. ඉතින් අර ওই විදිහට කලින් කිව්වා වගේ කඩු ගල ඉතා සෙවුම් විදිහට ප්‍රතිකාර සෙවුම් කළ බැලුවම හසේ පාටල වින්න පුළුවන්. ඒ නමුත් ඒ ඝණයක් ඇතුල දැක්කම තමයි කුෂ්ණාවේ මේකෙන් මට ප්‍රයෝජන ගන්න ඕනේ කියලා හේතන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට දකපු කෙනාට තමයි මේ තථාගතයන් වහන්සේගේ බුදු වගයාගේ ගුණය පවා වැටහෙන්නේ. එතකොට අන්තිමට පේන්නේ මොකද්ද? මේ මොකුත්ම නැහැ, ශුන්‍යයි තියෙන්නේ කියන අර්ථය. එහෙමනම් මේ තරම් වේගවත් වැඩ කරන්නේ මේ නාම රූප දෙකේ අන්‍යෝන්‍ය ආකාරিত্বය නිසා හදාගත්තා වූ නාම රූපයන් නම් උදේ නාම රූප දෙක එකතු හදාගත්තා වූ නාම රූප කියන සත්‍යය තමයි මේ සංසාර ගමනේ ගෙනියන්නේ කියන කාරණාව. එහෙමනම් ඒ කාරණාව සමගම දිල්රුක් මහත්තයට වෙන කැමති දිල්රුක් මහත්මයා ඔබතුමාට පුළුවන් ඒක දෙන්න. ඊට පස්සේ ගෞරවයෙන් ජිස්සමාප්ති තිරුවන් සරණයි ගලවත් මහත්මය. ඉතින් මම හිතන්නේ ඔබතුමා ඒ කියපු කාරණය පැහැදිලි වුණා. ඉතින් අපි මම හිතන්නේ පස්සේ දවස් කීපේ සාකච්ඡා කරේ ඒ ටික තමයි. මට ඇත්තටම මෙතනදී අර ඒකත් මම හිතන්නේ ඒක පොඩ්ඩක් සඳහන් කළා. ඔය මේ ඒක නාම රූප අපි දන්නවා දැන් ඒ සත්‍යාන්ත වශයෙන් අපි දැන් ගොඩක් කතා කරලා තිනවා. මේ ඒක හරි එහෙම ඔය අපි සාකච්ඡා කරපු මේ මානසික ස්වභාවය දැන් අපි අර කිව්වා වගේ මේ නාම ධර්ම ගොඩක් ඒවා මේ වර්ගීකරණයන් තියෙන්නේ. දැන් අපි දන්නවනේ වේදනාවක් කියවහම සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. ඒකකොට කඩුගලක් කියන එක ඒ කඩුගලක් නැතුව ඔතන ඒ කඩුගලේ ඔය වේදනා තුන මොකද්ද? ආදී වශයෙන් අපි එහෙම එනකොට මට ඇත්තටම ගැටලුවක් වගේ තියෙන්නේ මේක එහෙම ඔය ඔක්කොම ওই විදිහටම දකින්න හරියටම පුළුවන් වගේ කියලා තමයි මට නම් ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම නැතුව ඇත්තටම මේක මේ අර මානසිකාරය දෙනකොට මේ අර හිතේ ඔබතුම කිව්වා වගේ හිතේ ඇතිවෙච්ච දෙයක් නේද මේ බලන්නේ කියන එක ඒකත්ෙන් හරි දැක්කනම් ඒත් එක වගේ මේක එළියේ තියෙන දෙයක් නෙවෙයිනේ හිතේ ඇතිවෙච්ච දෙයක්ටම තමයි මේක මේ අපි මේ ඉතිහ මානසිකාරය යවෙන්නේ කියන එක දැක්කනම් මෙතන තියෙන නිකන් අර මේ සාර බව බොරුව වගේ දේ නිකන් දැනෙනවා කියලා ගැටියක් එනවා එතකොට. අන්න ඒ වගේ ඒක කොහොමද කියන එක මම හරි මම කැමතියි ඇත්තටම දැනගන්න ගොඩක්. මොකද අපි දන්නවනේ වර්ගීකරණය කියන එක කරනකොට මොකද ඉදාද කල්‍යාණ මිත්‍ය ප්‍රශ්නේ ඇහුවා. දැන් සැප දුක දුක්මස්ක එතකොට ඒ සංඥාවල් මේ රතුපාට මේ නිල්පාට මේ කොළපාට මෙතන මේ වගේ කසන දෙයක් මේ වගේ මේ ආදී වශයෙන් මේ අඳුරගන්න මේ ඔක්කොම මේ වර්ග මේවයින් පිටිපස්සෙන් කවුද කියලා අපි හොඳටම දන්නවා. කතා කරලා තියෙනවා මේ වර්ග කරන දක්ෂ කවුද කියලා. ඉතින් මේ වගේ தත්ත්ව තේටි මේක ඔක්කොම එක වගේ හැටියටම බලන්න අවශ්‍යද පුළුවන්ද? එහෙම නැත්නම් මේක අර හිතෙන්නේ ඇති වෙච්ච මේ தත්ත්ව නිසා බලන්නේ ඇතිගෙන ඒ හිතේ ඇති වෙච්චම දෙයක් නේද කියන එක බලාගත්තත් ඇතිද කියලා මේකත් හිතනවා දරුවත් මහත්මයා අදහසක් වශයෙන් තිරුවන් සරණයි. අපට සිත මහත්මයා අපිට ඒක කියලා දෙන්න. ඒක තමයි. මම සිතේමයි සිත මහත්මයා දිල්රුක් මහත්මයා අපිට දෙවි ප්‍රශ්නයක් ඇටියට අරගෙන ඒකට අපිට ඔබතුමියගේ අදහස ඉදපත් කරන්න. නිර්වාණ සර්ණයි දිල්රුක් මහත්මයාගේ ප්‍රශ්නය ගැන වගේම ඇත්තටම ඉතින් ගුරුවරයෙක් විදිහට කියන්නේ නෙමෙයි, සාමාන්‍යයෙන් දැකපු දේ හැමදේ තමයි මෙතන තීරපත් කරන්නේ. කොහොම කල්යාණ මිත්‍රය කියපු දේවල් එකතු වෙනවා මේ කතාවට. ඒ හැම දිනාම කියපු දේවල් එකතු වෙනවා. ඒ රූප කය කියන එක දැන් ගලොත් මහත්මයා කිව්වා නෝ. එක්තරා අවස්ථාවක් තියෙනවා නෝ එළියේ තිබුණත් ඇතුළේ තිබුණත් රූප රූපමයි කියන එක. දැන් දිලුත් මහත්මයා ඇත්තටම කලිනුත් ඇත්තටම මම ඉතින් සේවති මහත්මයා ජයන්ත මහත්මයා කතා කරනකොටත් ඒ සත්‍යය පැහැදිලි වුණා. මොකද අපි දැන් භාවනාවේ ඉන්නකොට ඇත්තටම දැන් මේ රූපකය කියන එක දැන් ආශාස ප්‍රත්‍යයෙන් නැත් ආනාපාන සතිය කරන වෙලාවක අපිට තේින්න දැන් අර මුළු ඇඟම රූපය කියලා අරගෙන ක්‍රමක්‍රමයෙන් මේ රූපය ටිකින් ටික දැනෙන බව රූපය කියලා අවසානයේ දැනෙන්නේ ඇත්තටම මේ පවතිනවා කියන එක දැනෙන්නේ හුස්ම වැටීම නිසා. එංගොඩ අනිත් ඔක්කොම නිකන් ඇත්තදම මේ අර මේ කද්දවේ සැලරණයකට ගිහිල්ලා නිරින්දනය කරලා වගේ අනිත් කොටස් දැනෙන්නේ නැති වුණාම මේ පවතිනවා කියන තත්ත්වය අපිට දැනෙන්නේ. එහෙම නැත්නම් මේ රූපය කියලා දැනෙන්නේ හුස්ම වැටීම නිසායි. එහෙම තාම ඉන්නවා කියන එක. එතකොට විදුත් මහත්මයා කියනවා සමහරක් වෙලාවට මේක පේනවා ටිකක් නහයට ටිකක් එළියෙන්නේ. සමහරක් වෙලාවට ඇතුලෙන් සමහරක් වෙලාවට එළියෙන් කියලා. ඉතින් ওই අවස්ථාවේදී ඇත්තටම ගක්ඛනාවට තේරුම් ගන්න දෙයක් තමයි එළිය තියෙනකොට එළිය දැනෙනකොට අපි ඒකට අපේ හුස්ම කියන්නේ නැහැ. නහය වැදින ගමන්ම කියන හුස්ම කියලා. ඉතින් එළියයි ඇතුළයි දෙක අපිට ඇත්තටම මේ විදිහට පේනකොට එතනදී ඇත්තටම මේ රූපය මේ තත්ත්වයට සියුම් වෙලා සියුම් වෙලා අවසානයේදී ඇත්තටම ඔය හුඟක් භාවනාවල සටහන් වල ඇහිලා තියෙන යෝගින් දැකලා තියෙනවා කියලා ඒ අර වායු ස්වභාවය ඒක ප්‍රභවය ඇත්තටම මේ සමහරක් කියලා කියන්නේ අහලා තියෙනවානේ අපි ටීවී කියලා කිත් වැටෙනවා වගේ. එහෙම නැත්නම් ඒකට නමක් කියන්න බැරි යම්කිසි ස්වභාවයක් මනසින් දකිනවා ඒක. ඉතින් දිලුක් මහත්මයා කිව්වා වගේ ඇත්තටම ඒ දේවල් මේ මෙහෙම කියන්න පුළුවන් උනේ ඇයි කියලා හිතුවා. ඒවා එහෙම ඇති වෙනව නැතිව ඇති වෙනව නැතිව තිබුණට යම්කිසි විඥානයකින් ඇල්ලුව ගමන් යම් කොන්ෂස්නස් එකකින් ඇල්ලුව ගමන් මේවා දේවල් බවට පත් වෙනවා. ඒක තමයි අර එළියේ තිනකොට හුස්ම කියන්නේ නැහැ. අල්ලපු ගමන් මේ විඥානයේ මේ දැනෙන බවෙන් අපි ඒකට නමක් දීලා හුස්ම කියනවා. ඒ හුස්ම උණු ගමන් ඒක මගේ වෙනවා. මගේ හුස්ම දෙසයි, මගේ කොටයි, මේක සීතලයි, මේක උණුසුම්. ඔයාලදී වශයෙන් අපි එකතු කරගෙන යන ලොකු කතාවක් හැදෙනවා. නමුත් අර රූප tattve රූප ඇති වෙන්නේ නැති වෙන්නේ අපි ඒ දකින්න tattve ඉඳලා විඥානයකට අහුනේ නැත්තම් ඒකේ ඇති වෙනව නැති වෙනව කාටවත් ඕක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔය දේ විඥානයකින් අල්ලපු ගමන් ඕක දැකපු ගමන් ඕක දැරට දෙනව නමක්. ඉතින් ඔය tattve තමයි කියලා තමයි දැනට තේරුම් අරගෙන තියෙන්නේ රූපකය දැකීම කියන්නේ තේරවසා. සර්වසන්න කිතමාමිය මම ඊගොඩ් මේ කැමති සුමිත් මහත්මයාට ඒ වගේම අන්තිම සම්බන්ධයෙන් කාන්ති මහත්මියට එහෙම එකතු වෙන්න ශාන්ති මහත්මියටම මම මේ විදිහට යොමු වෙන්න. දැන් ඔබතුමීලා අපිට පැහැදිලි කරලා දුන්නා ඔබතුමීලා කල්පනා කරන විදිහටම මේ යමක් ඇකඩමි ස්ථිරතාවයක් නැති දෙයක් යමක් තමයි තියෙන්නේ. යමක් දැක්කම ඒකට හිතක් පහළ වෙලා ඒක යම් කිසි දෙයක් ලෙස වටහා ගන්න තත්ත්වයක් තමයි මේ තියෙන්නේ. එතන ඒක රූපයක් කියලා හිතනවා. අර සිවුම් රූප වලින් ඒක රූප ඒක රූප රැල්ලක් ඇති වෙන්නේ. ඉතින් ඒක බොහොම ඉක්මනට ඇති වෙන දෙයක්. ඒක ඇති වුණ ගමන්ම නැති වෙලා යනවා කියන කාරණාව. ඉතින් අන්නේ මේ විදිහට බලනකොට ඇති වෙවි නැති වෙවි යනවා මිසක් මේ ස්ථිර භාවයක් තියෙන කුමන දෙයක්වත් මෙතන නැහැ. ඒකේ රූපකයේ ස්වභාවය කියන්නේ ඒ කියන්නේ රූපකය කියන්නේ ඒ තමන් හදාගත්ත භවනාව කියන කොට උනත් අර තමන් කිව්වා වගේ ආස්වාදයේ කියලා දෙයක් තමන් හදාගත්ත මේක ආස්වාදයේ කියලා ඒක තමයි තමන්ම දාගත්තේ තේ නම ඒකින් ඒක මගේ ආස්වාදයේ කියලා තුනක් පස්සේ යාකරට මේ රූපකයක් හදාගත්තා. ඒක ඇසුරු කරගෙන පවතිනවා නාමකය. ඒ මේ ඇසුරු කරගෙන පවතින නාමකය ඊටත් වඩා වේගයෙන් වැඩ කරන්නේ. ඉතින් මේ සම්යෝහමදු නම් උදේශනා කරනවා මේ රූපකය කියන දේ නම් මානසිකයක් වුණොත් එහෙම මානසිකුත් එම අල්ලන්න පුළුවන් වෙයි. දකින්න පුළුවන් වෙයි. නමුත් අරූප ධර්මයක් වූ මේ නාමකය කොහොම අල්ලන්නද? ඒක අල්ලන්න නම් අර රූපකය වැඩකන ආකාරය දැකලම තමයි මේ නාමකය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක ඉස්සෙල්ලම අවශ්‍ය කියන උසාව කරා. ඒ නාම රූපකය තේරුම් ගන්න වෙන්නේ නාමකය තේරුම් ගන්න වෙන්නේ නම් රූපකය කියන දේ අල්ලාගත් තමයි දැනගත් තමයි කියන කාරණාව. එතකොට එහෙමනම් ඒක මේ තරම් සියුම් නෝනකින් දැකිය යුතු දෙයක් තමයි මේ ඒ නාමකය කියන්නේ ඒ නාමකය ස්වરૂපක කියන්නේ කොහොමද? එහෙම කරන්න පුළුවන් වෙන්නේ භාවනා කරන මිනිසෙකුටම පමණයි කියන කාරණාවත් උන්වහන්සේලා මතක් කරනවා. එතකොට මේ මෙන්න මේ ඔස්සේ පොඩ්ඩක් තවත් කතා කරමු. කොහක්ද එතකොට මේ නාමකය කියලා කිව්වේ? එහෙනම් මේ නාමකය ස්වરૂපකය කියන දෙක එකතු වෙච්ච තැනක මේ ඇති වෙන නාම මාත්‍ර නාම රූප කියන දේ අපිට තේරුම් ගන්න පුළුවන්ද? ඒකකොටම මේ තුලින් අපි කොහොමද විශ්වාස කරගන්නේ නාම රූප කියන දේ? නාම රූප කියන දේ නාමයේ රූපේ කියන්නේම නාම මාත්‍රයක් පමණයි. නාමයේ කියන්නේම මොකද කිව්වේ? අපි ඒ අතෝයි මූලික ලක්ෂණේ කියන කාරණාව එක කොහොමද මේ කාරණාව අපි තේරුම් ගන්න? හොඳයි. මම යමුණ ඉස්සලා මහත්මයෙකුට මේ මහත්මයා හිතන්නේ අයිමුණා සුමිත් මහත්මයා හිතන්නේ. ඉතින් මම කැමති ඊටවට වන් යෝජනා කළ එකතු වෙන්න කියලා කාන්ති මහත්මයට. කාන්ති මහත්මිය ඔබතුමීට පුළුවන් එකතු වෙන්න. තෙරුවන් සරණයි. මගේ භාවනා අධ්‍යක්ෂින් අනුව නම් මට තේරුම් දීලා දෙන්නේ මම ආනාපාන සතිය පමණක්ම කරනවා නෙමෙයි ඇත්තටම විදර්ශනා භාවනා කරනකොට ආයතන හයතම ගැටෙන දේවල් ඒ කියන්නේ බාහිරින් එන දේවල් රූප රූප සත්‍ය රූප සංත රූප ඒ හැම එකක් ගැනම අවධානය එහෙම නැත්නම් මානසිකාරයේ යොමු කිරීම තමයි මම කරන්නේ. එහෙම කරනකොට මට ලැබිලා තියෙන අත්දැකීම් අනුව නම් දැන් පරයන්කේ කියන්නේ වාඩි වෙලා දෙක පියාගෙන ඉන්නකොට බොහෝ වෙලාවට ඉන්නේ එක්කෝ සබ්දයක් එහෙම නැත්නම් ආස්වාදය එහෙම නැත්නම් කය හැදලා තියෙන තැනක දැනෙන බැනීම පරසයක්. එතකොට බොහෝ වෙලාවට ඒ තුනත් කෙරෙහි තමයි අවධානය යොමු වෙන්නේ. එහෙම යොමු වෙනා භාවනා කරපු අවස්ථාවක මට තේරුම් ගියා, මම දන්නේ නැහැ මේක හරිද වැරදිද කියන්නේ, මට තේරුම් ගියා දැන් ඒ තුනේ ඇත්තටම ආරයන්ක භාවනා විදිහේ විදිහ මම කිව්වට මට ඒක තේරුම් ගියා ඇත්තටම සක්මන් භාවනා කරන අවස්ථාවක එක පැත්තක ඉඳලා අනිත් පැත්තට ඇවිදගෙන ගිහිල්ලා හැරෙනවත් එක්කම ඒ කියන්නේ මේ හැම තිස්සෙම හැට දෙන්නම දේගෙන රූපයක් කනට ඇහෙන දේගෙන ශබ්ද රූපයක් වගේ ඒක මම හිතට හිතෙන් එනවත් එන්නේ නෑ මුලින්ම. මම ඒක අහලා දැනගත්ත ධර්මය හිතට ගලෙන් වගේ දෙමින් තමයි මම මේක කළේ. එහෙම කරනකොට එක දවසකින් නා නෙමෙයි ඒක කොහොම හරි ඒ එක දවසක කරපු සක්මන් භාවනාවේදී එක පැත්තක ඉඳලා අනිත් පැත්තට ගිහින්දා නැවත හැරෙනකොටම මගේ ඇහැට පෙනුණා පොත. පුත්‍රාගේ පිටික පොත. එතකොට මට එකතරේකම පොත තියෙන්නේ කොහෙද කියලා කියන අදහස ආවා. ඒ කියන්නේ දැන් ඇහැට පෙනෙන්නේ පොත උනාට ඒක පොතේ ලියලා නැහැනේ. එතකොට පොත කියන්නේ කොහොමද? එතකොටම මට විසින් එතකොටම මගේ හිතුවිල්ලක් ආවා පොත තියෙන්නේ ඇතුලේ කියලා. එතකොටම මට හිතුණා මේවා ඔක්කොම එකින් එකට වෙච්ච දේවල් මම දැන් කියාගෙන යන්නේ ඒකම ඒවා ඔක්කොම සිතුවිලි තමයි. නමුත් මේ පොත තියෙන්නේ ඇතුලේ කියලා කියනකොට ඒකම නම් සිතුවිල්ලක් ආවා මොන මෝඩකමද මෙච්චර කම්බි කරලා තියෙන්නේ කියලා. ඒකම නම් ඒකත් එක්ක යනකොට එනකොට දැන් පොත තියෙන්නේ ඇතුලේ එළියේ තියෙන පොතක් කියලා මම ඉස්සර කල් හිතාගෙන හිටියා. ඒතකොටම මට හිතට සිතිවිල්ලක් ආවා මේ ඇතුලේ තියෙන පොත අල්ලන්න මම එළියට අත දික් කරනවා නේද? එතකොට මොනතරම් මෝඩයෙක්ද මම ඇතුලේ තියෙන කල්ලන්න එළියට අත දික් කරන්නේ. එහේ ඊළඟට සිතිවිල්ලක් ආවා මේ මෝඩ වැඩේ නේද මෙච්චර කල් තම කර කර හිටියේ. ඊළඟට සිතිවිල්ලක් ආවා මේ අතීතයේ කියලා මේකේ අල්ලගෙන ඉන්නේ මොන වටද මේ එකක්වත් වැඩක් නැහැ නේද? දැන් නැති දේවල් ඒ අතීතයේ සිද්ධවෙච්ච හැම දෙයක්ම මේ මෝඩ වැඩේ නිසා මෝඩකම නිසාම කරපු දේවල්. එහෙමනම් දැන් මේ මෝඩ වැඩේ මිනිස්සු පස්ස කරන්න ඕනේ නැහැ කියලා මට එතෙන්දී සිතිවිල්ලක් ආවා. ඒ වගේම මට එතෙන්දී වචනයක් ආවා ඇත්තටම මේකට නේද මේ අනත්ත කියලා කියන්නේ කියලා. හැබැයි ඒ අවස්ථාවෙන් පස්සේ ආයේ නිකන් වාඩි වෙලා කල්පනා කරනකොට මට හිතුණා ඉතින් එන සංඥාවට නේද මේ නාමය කියති අපි නාම ධර්මයේ කියති කියන්නේ. එළියේ තියෙන ආතෝපේජ වායේ පතවිදී ඉකිතෙච්ච යම් කිසි දෙයකට නේද අපි මේ රූපය කියලා කියන්නේ. මේ දෙක එකතු කරගෙන හැම කිස්සෙම බලනකොට නේද අපිට මේ අපිව රැවටෙන්නේ කියන අදහස මට තේරුණා. මම දැන් මේ ස්වේතන දුරසසී දෙන්නේ හරිද වැරදිද කියලා මට හැබැයි විශ්වාසයක් තියෙනවා. මං එදා ඉඳලා ඒ සිද්ධිය සිදු වුණ දවසේ ඉඳලා යමක් දකින්නකොට මට හිතෙනවා ආයකට මම මොකටද රැවටෙන්නේ කියලා. හැබැයි පෙර පුරුද්දකම දැන් යමක් සිද්ධ වුණාම ඒකට පෙර පුරුදු විදිහටම රියැක්ෂන්ස් වෙනවා. ඒ නමුත් ඒ සිද්ධිය රියැක්ෂන්ස් නැට පස්සේ වුණත් මට මතක වෙනවා ඒ මම මේ මොඩේට කරේ. ඒ මම මේ මොඩේ විදිහට වචන කතා කරන්නේ කියලා. එතකොට මට දැන් ඒ මගේ අත්දැකීමක් අනුවයි මම කියන්නේ. ඒ වගේම මම මේ ධර්ම කරුණු ඒ කියන්නේ ආදි වචන සම්පස්ත ඒ වගේ ඒ වචන වලින් මම කියන්න ඉච්ඡා කරන්නේ නැහැ. මොකද මම ඒ අතින් කියන්නේ ඉතර මම ඉතරම ඒ පාඩි වචන වලින් එහෙම මගේ දැනුම හරිම අඩුයි. ඒක නිසා මම මගේ අත්දැකීමක් ඒකකට මට ඒ දැන් මේ සාකච්ඡාවට මම හිතෙනවා ඒ රූපයේ තියෙන කෙලියක විශ්වක එළියෙන් මොනවා හරි එන ඒ දැන් එතෙන් මගේ අධ්‍යක්ෂණයේදී පොත කියලා අපි කියන එළිය තියෙන දේ ඒක තමයි රූප රූපය. මොකද ඇහැට නහුනේ වර්ණයක් නෙවතුනේ රූප රූපය. ඒක වැටෙනවත් එක්කම අතෙන් ආවා පොත කියන එක. එතකොට පොත නාම ධර්මය. එතකොට රූප ධර්මයේ නාම ධර්මයේ දෙක එකට ඉතිරිලා තමයි අපිට හැම තිස්සෙම අපි අවබෝධයෙන් ඉන්නේ නැති හැම තිස්සෙම සිද්ධ වෙන්නේ අපිට ඔය දෙක. එතකොට ප්‍රඥානය කියලා කියන්නේ හැම තිස්සෙම දකින දෙයක ඇහෙන දෙයක නාම ධර්මයේ රූප ධර්මයේ දෙක එකට ඉති කරගෙන ගන්නවා. අරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒක වචන කතා කරනවා එක්කෝ ක්‍රියාවක් කරනවා එහෙම නැත්නම් ඒක ගැන හිතෙන්නේ. ඉතින් ඔය දෙයට ඔය ඔයස්සන තමයි මම නම් දැන් කරගෙන යන්නේ. ඕකම තමයි දැන් මම කරගෙන යන්නේ. මට ඇත්තම යන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරන නිසා මගේ ජීවිතේ ගාවක් කරදර දුන්න මට අඩුයි. ඉතින් ඒ නිසා මට මේක හිතෙනවා මට ඒක ඉතින් කිසි දෙයක් සිද්ධවත්වයක් ඇති කියලා කරන්න. සාදු සාදු සාදු. ගුහෝම් ගුහෝම් තින් කාන්ති සම්සිංහ මහත්මිය ඔබතුමිය මේ ඇත්තටම මේ අධිවචන සම්පස්සේ පටික සම්පස්සේ ආදී වචන වලින් එහෙම කිව්වනම් එහෙම මම මේ සාදු සාදු කියලා කියන්නේ නැහැ. මේ මොකද ඒ පොත්වල තියෙනවා මට පුළුවන් පොත්යෙන් අරගෙන ඉදිරියට කියන්න. එසේ නම් තු ඔබතුමිය අපි බලාපොරොත්තු වෙන විදිහටම මේ සාකච්ඡාවේ වෙන්න ඕන ආකාරයටම තමන් වල මේ ගමන් ගිය දක්මත් තමයි කිව්වේ තමන් තේරිච්ච දෙයක්. ඉතින් ඒක ගැන අපි සාමාන්‍ය තේින්දලා ඒ වගේ ඔබට කියන අවස්ථාවෙත් මම හිතින් සාදු කියමින් හිටියේ. හොඳයි. ඉතින් ඔබතුමිය වගේ අපිට කිව්ව කිසිම මේ ආකාරයට ඒ තේරුමක් ඇති වුණායින් පස්සේ මේ සිතේ මහදාගෙන ඉදී ඇති දෙයට අත දික්කනකොට එය නේද මේ ජීවිත කාලය පුරාම කරගෙන හිටියේකොට මේ තේරුම් ගන්න මොකද්ද මේ හිස් බවක්. හිස් බවක් තමයි තේරුම් ගන්නේ නේද? ඒ අල්ලන්නේ දෙයක් නැති බවයි ඒක උඩ තේරෙන්නේ. අන්තිමට බලනකොට තියෙන්නේ මේ සම්පූර්ණ ශුන්්‍යතාවය කියන කාරණාව. ඉතින් එහෙමනම් මේ අපිට මේ කිව්වා වගේ එසේ වුවත් සිත යොමු වෙනවා අනිද්දේවල් වලට. සිත ඒකට දිවෙනවා. ඒ දිවෙනකොට නැවත දැන් ඔයාකාරයටපත් සුතමේ වශයෙන් ඔක අහලා තිබුණා නම් කොමුණක් මේ කොච්චර වුණත් ඒ හිතට නැවත දිවෙන ලාට අපි යෝසි යම් සිදුරක් යන්න ඉඩ තියෙනවා. බොහෝ දුරක් යන්න ඉඩ තියෙනවා. සුතමේ වශයෙන් අහලා තිබුණා. නමුත් අර ඔබතුමිය දැකුව ආකාරයටපත්යක් කිසියම් මාගේ තමා විසින්ම දැක්කම අර හිත දුවන අවස්ථාවන් මතු වුණත් ඉතාලි ඉක්මනට මම හිතන්නේ නැවතත් Tamanට තමන්ගේ දැනුමට හිතේ ගේන්න පුළුවන්කම ලැබෙනවා කියන දේ ඔබට කිපෙන් තේරෙනවා. මොකද එදා ඒ අවස්ථාවේ නම් කිසියම් මනසක් තමන් දකින්න බැරි නිසා. හොඳයි ඒ කාරණොත් එසේ විශ්මතු කරමින් මම ගෞරවයෙන් යොමු වෙනවා ජයන්ත මහත්මයා. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් මේ තවදුරටත් ඒ පිළිබඳ කිසියම් මතස් ඇති දෙයක් කරන්න. කරුවන් සර් නැහැ වහිනා හොඳ නිවැරදි විදිහට අර්ථ දැක්වීම සහිත අර්ථයෙන් මුත් නෙවෙයි අත්ම නිවැරදි විදිහට ඒ සියලු ධර්මයන් යම් කිසි විදිහකට අපිට මතු කරලා දුන්නා. රූප ධර්මයි නාම ධර්මයි කියන දෙක ගැන හොඳ අවබෝධයක් තියෙනම අවශ්‍ය වෙනවා. මොකද මනසේ රූප ධර්ම කියන තැනට මම හිතනවා ශ්‍රීමති මහත්මයා දීපු නිවැරදි විදිහ තමයි වඩාත්ම උත්තර වෙන්නේ. කියන්නේ රූප ධර්ම කියනකොට එතන සතර මහා භූත නම් තියෙන්න ඕන වෙනවා. සතර මහා භූතයන්ගෙන් තොර රූපයක් තියෙන්න බෑ. දැන් අපිට මනසින් යම් දෙයක් සිහි වෙනවා නම් තමන්ගේ අම්මව හරි කවුරු හරි මොනවා හරි සිහි වෙනවා නම් ඒ සිහි වෙන තැන එතන අපිට දැන් මනසේ හැදෙන යම් කිසි විදිහක හඳුනා ගැනීමක්. එහෙනම් මේ අම්මා සේවක කලින් දැකපු රූපයක ඡායාවක් වගේ දෙයක් අපේ සිතට දැනෙනවා. එතන සතර මහා භූතයන් නැහැ. එහෙමනම් එතන රූපයක් නැහැ. ඒ මානසික යෙදෙන්නේම සංඥාවක්. යම් කිසි සංඥාවක් තමයි යෙදෙන්නේ. සංඥාව කියන්නේ නැවතත් නාම ධර්මයක්. එතකොට මනස කියන තැනදි ගත්තාම අපිට හොඳටම තේරෙනවා එතන යෙදෙන්නේ නාම ධර්ම. ඒ නාම ධර්මට හේතු භූත වෙලා තියෙන්නේ කලින් අපි සතර මහා භූතයෙන් හැදිච්ච සතර මහා භූතය කියන තැන තියෙන වර්ණ රූපේ දැකපු දෙයක්. ඒ දැකපු වර්ණ රූපයෙන් එන සංඥාවක් තමයි මේ මොහොතේ එන්නේ කියලා. ඒකට අපි ධම්ම රූපේ කියලා කියනවා. ඇත්ත වශයෙන්ම එතන සතර මහා භූත නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ගත්තා. අවුද්දෙන් වැස්සෙන් නැති මදුරුවන්ගෙන් හානි වෙන රූපයක් නෙමෙයි අපිට හිතට පේන්නේ. හිතට පේන අවස්ථාවක තියෙන හිත දිනු කරපුවම දෙබ්බචක්ක දෙබ්බසෝත ආදී වශයෙන් කියන ඒ රූප ටික ඒක මෙන්න මේ අපි ගැන කතා කරනවානේ. මේ සාමාන්‍ය අපි මේ එදිනෙදා මේ කල්යන මිත්‍ය ප්‍රවණාවට වාඩි වුණාම සිත්ට එන දේවල් කලින් අරද්දක සිත් සමාධියේ ගොඩි කලින් අධ්‍යක්ෂපු දේවල් සිහි වෙනවා නම් ඒ සිහි වෙන්නේ නාම ධර්මම තමයි. රූප ධර්ම නෙවෙයි. අපි රූප ධර්ම කියලා ඒක සාමාන්‍ය තේරුම් ගැනීම මේ පහසුව සඳහා කියුවත් නැතම් දේශිකාන් වහන්සේලා එතන නාම ධර්මම තමයි කියන එක තේරුම් ගන්න වෙනවා. මහා භූත කියන තැන තමයි රූප ධර්ම තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට මම හිතනවා කාන්ති මහත්මියගේ විස්තරය ඊට බොහෝම අනුකූල වුණා. ඒ දේ සම්බන්ධයෙන් ඒක බොහොම පිණ ඒ දැකපු දේ මම හිතනවා ඒක ලොකු අත්දැකීමක්. ඒ විදිහ අත්දැකීම් ලබන එක අපිට බොහොම වටිනවා. මේ නාම ධර්ම රූප ධර්ම වෙන් කර ගන්න නාම රූප පරිච්ඡේද කියන තැනට. ඉතින් ඒ කාරණා ටික තමයි මූලික වශයෙන්ම දැනට එකතරාන තියෙන්නේ මොකද අදහස් ටිකක් එනවා අපි ජීවිතය සම්බන්ධව. හොඳයි ඒක තමයි. දිනුක් මහත්මයා දිනුක් මහත්මයාට ඒ කාරණාව පිළිබඳව යමක් කියන්න තියෙනවා විතර මම කල්පනා කරනවා. ඒ කියන්නේ මොකද කොමන කාරණාවද අර මේ සතර මහා භූතයන් කියලා යමක් පවතිනවා කියන සත්‍යය ගැන? මස්ත්‍රාංගික චර්තේ නෑ දැල්වත් තමයි. ඔව් මම ඒක ලොමුකද ඒකමයි. මොකද ඔබතුමා පසුගිය සිකුරාදා දවසේදී විශ්වතු කළා ඒක වෙන කාරණාව. සමාධිකින් ඔව් භාවනාව එහෙම ඉච්චර දියුණු වෙලා නැති වැඩි නමුත් සතර මහා භූතයන් නොපීතින දැනක් වෙන්නේ කෙනෙක් කෙනෙක් කෙනනම් මට එහෙම තාම හිතා ගන්න බැහැ එහෙම හිතන්න බැහැ. ඔය ජන්කවා බඩලු මත සමාන දෙලු මත මම හිතුවා මම ඔබතුමා මේ පැත්තට කිව්වේ කියලා මගේ තේරුම අවබෝධයක් දන්නේ නැහැ. පසුගිය සතිය දිනකදී අපි විසින් ගන්න මතක කරන සද්ද ඔබතුමා කිව්වා කිව්ව විදිහට මට හිතුනේ මේ පරිවර්තය කියවා හිටියේ සතරමා භූතයන් හැටියට යමක් තේරුම් ගන්න තැනක් ගැන කියනකොට ඒ වෙන දෙයක්වත් නැහැ කියන මට්ටමේ අර්ථයකින් ඔබතුමා කතා කරා කියලා මට හිතුනේ. අපේක වැරදි කියනෝ නෙමෙයි. මොකද ඊට පස්සේ මම ඉගෙන හිතන කොටත් වෙනත් කලයන් ඉස්සර කෙනෙකුට සාකච්ඡා කරන විට ඇත්තටම එතනක් තියෙන්නේ නාම රූප tattvema ගිය දයක් නේද කියන දේ. එහෙම පැත්තකට යන්න පුළුවන්. ඒකයි මම මේ කෙටියෙන් ඉස්මතු කරගන්න බලන්නේ. මේ අපි අර විශේෂ ඔෆිස් දැන ජයන්ත මහත්තයා කිව්ව විදිහට අපි අවුරුත් කියන විදිහට අර සතර මහා භූත හැටියට යමක් ඇති එළියේ තියෙනවා ඇති. ඒ දේ තමයි අපි වර්ණ හඳුනා ගැනීමක් ඇටියට සිද්ධ වෙලා අපි ඒක රූපයක් වඩ පත් කර ගන්නවා කියලා අපි දැනට කල්පනා කරන්නේ. නමුත් එදී තියෙන දෙක රූපේ නොකුවත් අපි අර වර්ණ කියන දේ අරගෙන ඒක ඉන්පොසිෂන් කියලා අපි දන්නවනේ. නමුත් අර ඒ වර්ණයක් සහිත දෙයක් යන්තකන තත්ත්වයක් එතන පැවතුනා කියන තැන ඉඳලයි මේ කතා කරන්නේ. ජයන්ත මහත්තයා කිව්වේ එතනින්ද කියලා මට හිතෙනවා. නමුත් එතනින්ට ඔබට ගිය දැනක් ගත්තොත් එහෙම වර්ණය කියලා ගත්තේ කිසියම් ප්‍රතමා භූතයෙන් හැදිච්ච ඝන ස්වරූපයක්. ඒ ඝන ස්වරූපයත් අර මේ ධම්මජ හඳුනුමින් කොප්පතයි කියන විදිහට අර ගල හැටියට ගත්තොත් ඒ ගල කුඩු කළ ගිල්ලා අන්තිමට වායුවට එකතු වෙන පස්සේ එතනත් ඇති දෙයක් තිබුණෙම නැහැ. ඒ විදිහට මේ එළිය තිබිච්ච දේ ඇත්තටම නැතිම දෙයක් තමයි. සත්‍යයක් තමයි තියෙන්නේ. ඒක අර ඝනයක් ගානලවත් මත ඒක මං හිතන්නේ එතරම්ම නිවැරදි නැහැ කියලා. කියන්නේ නිවැරදියක් නැහැ කියනවා නම් ඒක නිවැරදියක් නෙවෙයි. ඒක හේතුපත්යන් ඇතුළත තියෙන දෙයක්. හේතුපත්යන් නැති වෙනකොට නැති වෙන දෙයක් කියන එක තමයි ධර්මය. හරි. ඒක හරි මං කියන්නේ දැන් අර අපි මෙතෙන්ට මේ ධර්මයේ මේ කියන්නේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ මේ මම කල්පනා කරන්නේ මම සමානයි මේ යමක් ඇද්ද යමක් නැද්ද කියන තර්කයකට එනවට වඩා මේ පටිච්චසමුප්පන්නව මේ සංසාර ගමනේ තමයි යෑම ඉවර කරගන්න තැනක නම් අපි අර මේ ශුන්‍යතාවයකට එහෙම නැත්නම් මේ ඇත්තේ හිස් බවක් කියන දේ දැනගන්න තත්වයට එනකොට මේ ධම්මජහවුදුන්ගේ වචනෙන් කියවනවා නම් උන්වහන්සේ කියන්නේ මේ අර මේ රූපකයේ ස්වභාවයක් යම් කිසි ආකාරයක තියෙනවා දේදී භාවනාවේදී යම් කිසි දෙයක් දැක්කාද මොකද අපි ඔක භාවනාවේදී අපි දකිනවනේ රූපකය කියන දේ ඇති දෙයක් නෙමෙයි එතන දෙයක් තිබුණේම නැහැ මේ නැති දෙයක්ම හදාගෙන ඒක නැති වෙච්ච තත්ත්වයක් ඉන්නේ කියලා ඒක ඇතුළත ඉත අපිට පේන්නේ නැති දෙයක් කොමනයි තියෙන්නේ ඉතාව එකින් එක සිද්ධ වෙනවා ඒක ඉතාවක්ම නැති වෙනවා කියලා එහෙම සත්‍යෙමයි මේ එළියටව මහා ගලිත් තියෙන්නේ එහෙම නැත්නම් එළියටව කාර්කේ පුතුයි තියෙන්නේ මොකද ඒක ඝනයක් හිටියට තියෙන තාක් කල් අපිට ඒකේ තියෙන මේ පටිවිදාවතු ආපදාවතු තේදවස්සේ සතරමා භූත ගැන කතා කරන්න හිතන්න පුළුවන්. හැබැයි මේ පතුම සතර මහා භූතේ නැහැ කියනෝ නෙවෙයි. මහා භූතයව තියෙනවා. ඒ මා තියෙනවා කියන්නේ ඒ தත්වය මේ தත්වේන පුද්ගලයාට ඒක තියෙනවා. නමුත් කතාක ධර්මයේ කොතනවත් මේ සතර මහා භූතය කියලා දෙයක් ඇතනත කියන தත්වයට වැඩි ඔබතුම කෝවගේ හේතුඵල ධර්ම මත ඒක සිද්ධ වෙන දෙයක්. නමුත් අර ඒ හේතීන භූත தත්වය එතන තියෙන පටවි தත්වයේ ඒ தත්වයක් නැති වෙන තැනක් එනවාද කියන දේ අපි සාකච්ඡාවකට යොමු කරන්න කැමතියි. පොඩි දාදී ලුක් මහත්තයා ඒ කතාව කියපුවේ සාකච්ඡාවෙන් පස්සුව මම වෙනත් කල්ලායන් මිත්‍රෙක් කතා කරනකොට එතුමා මතු කරා ඔය දෙලු මහත්තයා දැනගෙන හෝ නොදැනගෙන කියපු දේ සත්‍යතාවයක් එතන තියෙනවා කියන කාරණාව ඒ අනිකුත් කල්ලායන් මේ සාකච්ඡාවට දැහැල කල්ලායන් මිත්‍රෙකුත් මට මතක් කළා. දේන් සමර්ථන කිසිම මතු කරගන්න මොකද ඒ එවන් තැනකටත් යන්න තියෙනවාද කියලා. නමුත් අපිට ඉතිහාය යන තැන ඇති මේ පර්මේ සත්‍ය අවබෝධ වෙන කෙනෙකුට සියල්ලක් නැති තත්ත්වයක් කෙනෙකුට ඒ පටගිය නමුත් දැන් අපි කියන තැනක් තියෙනවා නම් ඒකේ ඒ ලක්ෂණයක් නැතිනවා දෝ කියලා මේ කතාවක්. මේක මේ අදහසක් හෝ මානසික කිපු දෙයක් හෝ නෙවෙයි නිකන් මේ දැන් දෙක තුනකින් අවිච මාලාවක් මේ දැම්ම පමණයි මා විසින් ස්පර්ශ කරපු තැනක් ගැන මම හිතන්නේ අපි කවුරු ස්පර්ශ කරලා තියෙනවා ඒ තැන කියලා බොහෝ ඈතට යටි තැනක් වෙන්නේ නැති දිනු මහත්තයා ඔබතුමාට පොඩක් කියවෙනවා කියන්නේ කෙරුවන් සර්නේ දල්වත්ත මහත්මයා ඒක අපි ඒක එහෙම තමයි ඇත්තටම මේක දෙපටියා පොතේ ගාවකින් කතා කරනකොට ඇත්තට ඔබතුමා කිව්වාගේ අර දැනට මහත්තයා කිව්වාගේ තියෙනව නැහැ කියන එකක් නෙමෙයි ඒක නර ප්‍රතිෂ්ඨාපණය වෙනවා කියන වචනේ තමයි විතර සාහිතාවෙන් දැන්නේ අපිට පොත්පත්වල උනා ඒක ඒකෙම පේනවා ඒක අර අපිට මේ නාම ධර්ම නොමැති වේක ඒක ගැන කතා කරන්න තේරුමක් නැහැ වගේ නිකන් කියලා. ඉතින් මේ ප්‍රතිෂ්ඨාපණය නොවන තැන තියෙනවා. ඉතින් නොවන තැන තමයි ඒ ඒ කියන්නේ දැස්සන ඉන්න අනවශ්‍යයි. මොකද අපි දන්නවා නාම රූපේ ප්‍රවිවර්තනය වෙන්නේ එහෙම නැත්නම් ඒවා රිෆ්ලෙක්ට් වෙන්නේ ඥානයේ ඉතින් ඒක නොපීටන තැන තමයි ඇත්තටම ඒ ඉදායි දල වශයෙන් කතා කර එහෙම තත්ත්වයක් තියෙනවා කියන තත්ත්වයක් තමයි අපි ඒ අනිකත් නිමින්නාර වශයෙන් මේ සඳහන් වෙන්නේ. ඉතින් සම්මන්දයි කියන ඒ වගේ නම් මට ගොඩක් ඇත්තටම කතා කරන්න මම දන්නේ නැහැ. අපිට පොද ඊට වැඩිය ගොඩක් ප්‍රශ්න වශයෙන් තියෙනවා. ඉතින් ඒ ඉතින් ගොඩක් දේවල් විශ්න ගන්න මේ පොලේ ප්‍රශ්න ඒවා තියෙනවා ගොඩක් දඩුවක් තමයි. එහෙනම් ඒකයි ඒක තමයි කියන්නේ. කොයි කාලෙ මම එකම කෙටි නමුකද ඒ වගේ එතන පොඩක් ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමට මේ ස්පර්ශකම් කියන්නේ සාකච්ඡාවට ගේන්න පුළුවන් මට්ටමට මේ පොඩක් ආපු නිසා මට හිතුණා ඒක මේ කෙරේද සිකුරල් සාකච්ඡා දෙයක ආපු නිසා මට කරන්න ඒක වැඩිදුර යන්න ඕනේ නැහැ ඔබතුමා කිව්වාගේ ඒක හේතු බව ගන්න හැටියෙම කවදා හෝ සිදුවේ යුතු සිදුවේ හැකි තත්ත්වයක් බොහෝ අවසානයේදී ඊට මෙහා තේරුම් ගත යුතු යහැකි තත්ත්ව ගොඩක් තව තියෙන නිසා ඒක අපි දැනට මේ නාම රූප පරිච්ඡේදයක් ගැන කතා කරගන්න නාම කියන්නේ කොහොමද රූපේ කියන්නේ මොකද්ද මේ නාම රූප කියලා කියන්නේ මොකද්ද මම නැවතත් කියනවා නාමය කියන්නේ කොහොමද රූපේ කියන්නේ කොහොමද නාම රූප කියන්නේ කොහොමද කියලා හිතෙන් දැනගන්න විදිහ තමයි මම කල්පනා කරන්නේ මොකද නාමය කියන්නේ කොහොමද රූපේ කියන්නේ කොහොමද කියලා කියන්නේ නතර නොවි මොකද ඒක තමයි නාම රූප කියලා තව එකක් හිතේ මම කතා මම පුදුලිව ගන්න උත්සාහ කරනවා මොකද ඒක ජීවිතය ගත්තම මට පහසුවෙන් දැනෙනවා මොකද නාම රූප කියන දේ කියලා තුනම තමයි සලයන් පස්සේ වෙන්නේ නාම පත්‍ය රූප පත්‍ය නැති හොඳයි එහෙම මට ඒක විදිහට හොඳයි මම දැන් කැමති ගෞරවණීය යොමු වෙන්න මේ කාරණාවන් ඔස්සේ තව ටික දුරක් සාකච්ඡා කරගෙන පුළුවන් ශාන්ති මහත්මිය ඔබතුමිය ජොම වෙන බව මම ඉස්සෙල්ලා සඳහන් කරා යොමුන්නේ නැහැ ඔබතුමිය ජොම වෙන නම් ගෞරවණීය ඒක ගොන්සගනේ මහත්මයා ඒක අපි නව ශිලන්ති ශාන්ති මහත්මියකින් නෑ හෙරුවන් සම්මයි මදන හතරකින් බොහෝ බැරෑරුම් දේවල් තමයි අද ගොඩක් දේවල් කතා වුණේ මම කියන ගොඩාක් භාවනා තියුණු මිනිස් කෙනෙක් නෙවෙයි උනාට මම ගොඩක් වෙලාවට හිත කියන එක නිහඬ කරගන්න තමයි හිතවලා උත්සාහ කරන්නේ ඇත්තටම දැන් අපි භාවනා මම ඉන්න පරිසරය අනුව දවල්ට භාවනා කරන කියන එක හරිම අමාරු දෙයක් ඒක පොද හරියට වාහනවල ශබ්ද නොවී ශබ්ද හෙන්න එක මම අද කියන මම අහලා තියෙන ධම්මජීව හාමුදුරුවෝ කියන භාවනා කරනකොට අර අනිත් ශබ්ද වලට සංයම කරන්නේ සමන්ති හිතේ ශබ්දතාවයට පත් කරගෙන භාවනා කරන්න පුළුවන් නම් ලොකුම මේ අහනේ තියෙන එකට තමයි කියලා ඉතින් අත්‍යවශ්‍යම ඉතින් මෙතරම හිත ජීවුනේ නැති නිසා අපිට බෑ එහෙම කරන්න දැන් අපි සමහරවිට භාවනා කරනකොට මත් නම් දැන් තියෙන දෙයක් තමයි දැන් භාවනා විශ්වාස කියලා ඉන්නකොට මම හුඟක් වෙලාවට කරන්නේ හිත නිහඬ කරගන්න එක හිතේ ඉන්න සිතුවිලි අරම මේ ඔක්කොම නවත්ත ගන්න හොඳ උත්සාහ කරන හැටි අමාරු දෙයක් ඒ වෙනඳ සමහර අවස්ථාවල දෙහම කරන්න පුළුවන් එහෙම කරන වෙලාවට එකපාරට මොකක් හරි වෙනත් මේ සිතුවිල්ලක් ඇවිල්ලා අපි හරියට අර පැහැදිච්ච වතුරකට බලකින් දමන ගමන් ආයිමත් ඒක බොර වෙනවා වගේ මේක සිතුවිලි වෙනවා ඉතින් මම නිතරම උත්සාහ කරන්නේ අපි සිතුවිලි සමතක් කරලා අනාගත සිතුවිලි වලත් නැතුව අර ධම්මජීව හම්දු කියනවාගේ මම දැන් මෙතන කියන එක වගේ ඒ වගේ අවස්ථාවක ඉන්න තමයි ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න ඇත්තටම මම දරුවත් මහත්මයාට ගොඩක් වෙලාවට සිතෙන් තේල් දෙනවා ඉතින් අපිට මේ වගේ ධර්ම සාකච්ඡාවට සහභාගී කරගෙන අපි අපේ ඒවා කිදුම කරගෙන කරන්න ඕනේ මේ සත්‍යවේකත් ගහම පොන්නේ කටේක්ක් කියලා තමයි හැමතිස්සම හිතෙන් තේල් දෙනවා ප්‍රතිදීපමත් සමහර අවස්ථාවල කියලා තියෙන දේවල් බලස් කරාට හිතට එනවා ජයන්ත මහත්මයා කියන මට හැම දෙනාම ඒ කල්යන උත්සවයෙන් සමහර කාරණා හිතේ තියෙන චිත්‍ර ආදිපස්ස මහත්මයා සමහර කීප කාරණු මගේ හිතේ නිකන් අර ගොඩාක් දුරට සංසත් කරලා තියෙන නිසා මම ඒක පිළිබඳව සමහර රාගයෙන් නම් හිතුවා නේද එහෙමයි මේ විදිහට මම හැම දෙනාටම ගොඩක් පින් දෙනවා. සම්දෙනාටම දෙවන් සරණ සතුන් මම නවතින්න ඉතිරෙන් සරණ. සාදු සාදු සාදු බොහොම පින් ශාන්ත මහත්මිය. හොඳයි හැම කල්යන්නි මිත්‍රිකුතුමා මේ ධෛර්යයක් ඒ කතාව. මොකද අපි කරන්නා වූ හැම දෙයක්ම මේ ධම්මජහමතුත් මම ඉස්සර කිව්වේ උන්වහන්සේ වදිනේ කිව්වේ මේ අපි කරන හැම දෙයක්ම ප්‍රතිඵලයක් තියෙනවා. ඒක මේ මොකද මේ අපි කතා කරන්නේ මේ මේ ශාන්ති පහත් නමින් උපදිච්ච කියලා උපදිලා මරණ දවස ගැන නෙමෙයි, ලලිත් කියලා නම් උපදිලා මරණ කාලේ නෙමෙයි, මේ ජීවිත කාලීන වූ අනන්ත කාලයක් වෙන මේ සංසාරයක් ගැන. ඉතින් මේ සත්‍ය සංසාර පොත්සඳුර යන්න තියනවාද කියලා දන්නේ නැහැ. ඉතින් මේ ඉතින් ඒ ගමන තුල ප්‍රයෝජනවත් වෙන දේවල් තමයි මේ කෙරෙන්නේ. ඉතින් අපි ඒකේ ඒ නිසා අපි මේ කරගෙන යන දේවල් මේ විදිහටම තවත් වැඩිදුරටත් තව කීමක් තමයි දෙකක් වෙන්නේ. එතකොට මම ගෞරවයෙන් යොමෙන කැමති චිත්‍ර මහත්මියට නැවතත් අවශ්‍ය චිත්‍ර මහත්මිය ඔබතුමියට පුළුවන් අපිත් සමග ඉදිරියට එන්න. මේ මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන කාරණාව අපි කාන්ති සමසිං මහත්මිය ඇතුළු අධ්‍යක්ෂින් තුලින්ම අපිට බොහොම හොඳින් ඉදිරිපත් කළා. එතකොට ඒ කාරණාවන් නිස්මතු වෙන විදිහට මේ දැන් මේ භාවනාව පිළිදෙන් අපේ නාම රූප පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කරගත්තාම කොහොමද මේ තුලින් මේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන කාරණාවන් අපිට මේ ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ? සංසන්නේ අන්දනාතව ගොඩාක් කල්‍යාණ මිත්‍රණිය ගැන කරුණු ඉදිරිපත් වුණා. අපේ දෙලොක් මහත්මයා යම් කිසි දෙයක් වanen ඔක අපි කතා නොකරේ දෙමු පස්සේ කතා කරන්න පුළුවන් කියලා. එනවාට ඒකම ගැන කතා කරන්න හිතෙනවා දෙලොක් මහත්මයා. මොකද එතන අපි නොදක දැනට නොදක තිබුණත් අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ කියලා හිතුණා. එකකට එක දන්නේ නැත්නම් අපි දන්නේ නැති දේ අපිට දකින්නේ නැහැ. දුන්නාට අපිට කියනවා ඥානතෝහම් වික්ඛවේ පස්සතෝ කියලා. අපි දන්නේ දේ තමයි තේින්නේ අපිට දකින්නේ. ඉතින් මම හිතන්නේ ඒක අපි හිතේ තියාගන්න ඕනේ තිලොක් මාත්‍ය කීප දේ. මොකද ඔය දේම තවත් අසිනේ කියන හැනවා අපපතික විඥානය කියලා. පිහිටපු නැති තැනක්, ඒ කියන්නේ විඥානයේ කෙනෙක් පිහිටනවා තැන් තැන්වල. කොහෙද පිහිටන්නේ හරිය විදිහට බලනවා නම් රූපයේ පිහිටනවා, වේදනාව පිහිටනවා, හඳුනා ගැනීම වලට ගිහින් පිහිටනවා, එයාගේ වශයෙන් හිතන දේවල් වල ගිහින් පිහිටනවා. ඉතින් මේවලු පිහිටනවා අපිට තේරෙනවා. මොකද මේ දැනෙන්නේ කොහොමද වේදනාවක් දැනෙන්නේ අපිට? යම් කිසි දෙයක් අපි දන්නවා. දැන් අපි ආනාපානෙම ගත්තොත් හොඳට භාවනා කරනකොට මේක එළියේ තිබුණාට අපිට දැනෙන්නේ නැහැ. නමුත් හැම ස්පර්ශ වෙනවත් එක්කම දැනෙනවා. කොහොමද ඒක වෙන්නේ? ඉතින් අපි මේ විදිහට අපි ටිකක් හිතලා බැලුවොත් අර දැනට අපි නිකමක හිතමු අර දුලොත් මාත්‍යා කියපු තත්ත්වයක් තියෙනවා කියලා. එතනින් පහළට එනකොට මේව අහුවෙ නැහැටි. ටිකින් ටික ටිකින් ටික ගොරෝසු මට්ටම දෙන්නේ නැහැටි. ඊළඟට ඒ දේවල් ඇත්තටම ඒ ගොරෝසු මට්ටම දෙනකොට ඒ දේවල් නැවත නැවත වමාරමින් වමාරමින් ඇති කරන සංස්කරණ චේතනා කර්ම සකස් කරනවා කියලා අපි කියනවා. ඒ තත්ත්වය අපි දකින්න උත්සාහයක යෙදුනොත් එතකොට අපිට තේරෙනවා මේ අපි නිකන් වචන වලින් ගත්තොත් මේ නාම ධර්ම කියන්නේ ඒ චේතනා සංඥා චේතන පස්ස මනසිකාර කියලා. ඉතින් මේ ස්පර්ශය ඇත්තට මේ මනෝ ස්පර්ශය කියන පොඩ්ඩක් අපි තේරුම් ගන්න තියනවාද? දැන් මේ ඇතිවෙන වින්දනයක් ඔස්සේ හඳුනා ගැනීමකට අපි හදාගත්ත කතාවට ඇලුණු තරමේ හැටියට අපි නැවත නැවත මනසින් එක පස්ස කරනවා. ඒ ඒකම තමයි අපිට ඔය අවුරුදු 40කට 50කට කලින් දැකපු අහපු දෙයක් උනත් ඇදලා දැන් අරගෙන අපිට ඒක දැන් රස විඳින්න පුළුවන්. දැන් මේක දුක දැනෙනවා අපිට මේ මොහොතේදී. එහෙම වෙන්නේ කොහොමද එතකොට? එහෙනම් ඒ දේ සිදු නැහැටි අපි දකින්න උත්සාහ කියෙදිනොත් ඒ සිදුවෙන මොහොතේ අපි සතියෙන් හිටියොත් අපිට තේරෙනවා මේ දේවල් පටන් ගත්තේ මෙහෙමයි. යම් කිසි දෙයක් මේ විදිහට විඥානේ අල්ලපු දෙයක් හැම දෙයක්ම මෙහෙම නෑ. හැම දෙයක් අපි එනනම් මේ ජීවිත කාලය තුළ දැකපු අහපු දැනුච්ච දැනගත්ත හැම දෙයක්ම අපට මතක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙමනම් සතරතේ නාග කියනවා මේ උපාදානය කියලා එකක්. අල්ලගත්තනම් යම කන්න ඒකේ නැවත ස්පර්ශ කරමින් මනසින් ඇදලාගෙන මේ මොහොත සිදුවෙනවා හා සමානවම රූප සංඥා වශයෙන් ඇවිත් නැතිවෙ නැති තමයි වෙන හිතෙනවා අපි දකින්න ඕන. ඒ විදිහට දකින්න උත්සාහයක යෙදුනොත් ඒක පටන් ගැනීම දැන් හිතෙනවා අර අපේ විදුක් මාසයන් කියපු කිසිවක් නැති තැනකින් පටන් ගන්න මේ තරමට සිද්ධ වෙලා මේ මානසිකාර නිසා නේද මේ කර්ම කියන එක සකස් වෙන්නේ කියලා. ඉතින් මේ දැක්මට අපි හැමදාම ඇත්තටම දැක්ම ඇති වේවා කියන ප්‍රාර්ථනාව තමයි මේ වෙලාවේදී කරන්න කැමති තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියලාමනේ. ඔව්. එතකොට අපි මේ ඔබතුමිය පැහැදිලි කළා. දැන් හැමෝම ඔබතුමිය අද මතක් කරලා අපි වචනේ තමයි කියවා වුණා මේ සතර සතිපට්ඨානයේ මේ තමයි මේ අපි කතා කරන්නේ නේද? සමහර අපි වචන නොකිය වුණාට මොකද මේ අපි කායේ කායනුපස්ස මේ කායනුපස්සව ඉන්නකොට කාය පිළිබඳව අවබෝධයෙන් ඉන්නකොට තමයි මේ අපි දැක්කේ එහෙම නැත්නම් අපි දකින්න ඕනේ කියලා කතා කරේ. මේ රූපකය බලනකොට තමයි මේ නාමකය තේරෙන්නේ කියලා කිව්වේ. ඒ කිව්වේ මොකද එහෙනම් අපි කායනුපස්සනාවකින් මේ සතර සතිපට්ඨානෙ යෙදෙන්නේ. එතකොට මේ නම් යෝසන් වාසිකේ දේශනාව විශ්වත ප්‍රවිනාකත් කතා කරනවා. ඒක කියලා මේ හැම සත්‍යෙක තුළම එහෙම නැත්නම් හැම වස්තුවක් තුළම කිසියම් ධර්මතාවයක් තියෙනවා. මොකද්ද මේ ධර්මතාවය? හේතුකින් ජාතමාත්‍යයෙන් අපිට විශ්වත කරා වගේ හේතුකින් හටගත්ත උයමක් වේද? ඒක අස්තිරයි, ඒක කැඩෙනවා, බිඳෙනවා. මොකද්ද මෙතන වෙන්නේ? මේ ධර්ම ස්වභාවය හැටියට පෙන්වලා තියෙන්නේ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා නම් තියෙන්නේ අනිත්‍යතාවනේ. මෙන්න මේ ධර්මතාවය. අනිත්‍ය පේන කොට තමයි දුක පේන්න පටන් ගන්නෙ. දුක පේන කොට මේ ආත්මයක් නැති හැටියට පේන්නේ. මෙන්න මේ ටික හොඳට තේරුම් ගැනීම තමයි සතරගතන් වාසී සතර සතිපට්ඨානයේ අපිට මේ කියලා දීලා තියෙන්නේ. එතකොට සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට රූපකය ඇත්ත සත්‍ය හොඳට පේනවා. කායනුපස්සනාව ඊළඟට වේදනානුපස්සනාව පේනවා. ඉතින් වේදනානුපස්සනාව තුළින් වේදනාවේ ස්වභාවය තේරෙනවා. ඉතින් ඒ ධර්මතාවය තුළින් ඊළඟට චිත්තානුපස්සනාව හිතේ ස්වභාවය හොඳින් පේන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඉතින් ඕවා සියල්ලම හොඳට වැටුණාට පස්සේ තමයි ඒ වැටුණාට පස්සේ තමයි මේ වැටෙන්න උදව් වුනේ මොකද්ද කියලා වැටෙන්නේ මේ මොකද්ද ධම්මානුපස්සනාව කියලා. ඒතර මේ ධර්ම ස්වභාවයේ බල බල ගිහිලා අන්තිමට වැටෙනවා මේකේ මොනම දෙයක්වත් නැහැ. ධර්මයට අනුව බලනකොට අනිත්‍ය ලක්ෂණය පේන්න තියෙන්නේ, දුක්ඛ ලක්ෂණයමයි පේන්න තියෙන්නේ, අනාත්ම ලක්ෂණයමයි පේන්න තියෙන්නේ කියන කාරණා. එතකොට මේ පේනවා මේ තමන්ගේ තිබිච්ච අවිද්‍යාවෙන් හින්දා අර සම්මුතියට නැත්නම් ඝන සංඥාවට යොමු වෙලා හිත යොමු කරලා වර්ධවා තේරුම් ගත්තා ඒක සපක් තියනවා කියලා, ඒ සප ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ඊයාකාරී තමයි මේ තෘෂ්ණාව ඇති වෙලා මේ සංසාර ගමන ගියේ. කුමුදු මහත්මිය මයිකේ මියුට් කරගත්තොත් බොහොම ඉතින් කුමුදු මහත්මිය මයිකේ මියුට් කරන්න. එතකොට ඒ තෘෂ්ණාව ඇති වෙලා නැති වෙලා ගියා. ඉතින් කල්ප ගානක් ගියත් අපිට මේ තේරුම් ගන්න කොහොම හැකියාවක් තිබුණේ නැහැ ජීවිත සංසාරික දුක් විඳින නිසා කියන කාරණාව. ඉතින් ඒ ටික දැනගන්න අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ සතිපට්ඨානේ වඩලමයි. මේ ආකාරයට ඔය පුළුවන්කමක් ඇතිලා තියෙන්නේ මෙතුවක් අර සතිපට්ඨානේ කිසියම් මට්ටමකට වැඩිම හේතුවෙම කියන දේ අපිට හිතා ගන්න පුළුවන්. එතකොට අපිට මේ පේනවාද දැන් චිත්තානුපස්සනාව ගැන පොඩ්ඩක් හිතනවා නම් රූපකය හොඳට පැහැදිලිව දැක්කම ඔන්න හිත පැහැදිලිව පේනවා. රූපකය දැක්කම එතකොට හිත පැහැදිලිව පේනවා. ඒ පුදුම වේගයකින් වැඩ කරන හිත. ඉතින් එතකොට කියනවා මේ ඒ වේගය අල්ලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අර රූපකය වැඩ කරන ආකාරය බලන් ඉන්නකොට. ඒ රූපකය වැඩ කරන ආකාරයට එතෙන්දී ආත්මයක් නැති බව පේනවා. රූපකය ඇති වෙවි නැති වෙවි යනවා. වේදනා සිතු මේ වැසන් ටික නිදිල්ල කොහොමද පොඩ්ඩක් මේ මේ කරගන්න අපි අර ඊ කටකොන්දිසන් වාසියේ දේශනාවේ තුලින් අපි කතා කරනකොටත් අපි කිව්වා මේ ඒ රූපය ගැන කියනකොට මේ වේදනා සංඥා චේතනා මනසිකාර වස මනසිකාර කියන දේවල් සහ රූපය අතර සම්බන්ධයක් ගැන ඉතින් ඒ අනුව මෙතෙන්දි කියනවා රූපකය වැඩ කරන ආකාරයට ආත්මෙන් ලැබුව පේනවා. එතකොට රූපකය ඇතිවිවි නැතිවි යනවා. වේදනා අපිට ඇතිවිච්ච වේදනා භාවනාවලදී අපි කියනවා ඒවා ඇතිවි නැතිවි යනවා. ඇතිවිච්ච සිතුවිලි ඇතිවි නැතිවි යනවා. සංඥා සිතුවිලි ඇතිවි නැතිවි යනවා. සංස්කාරයෝ ඇතිවිවි නැතිවි යනවා. හිතක් ඇතිවිවි නැතිවි යනවා. චිත්තයක් ඇතිවිවි නැතිවි යනවා. මේවා හොඳට පේනකොට තමයි අර ඇතුළත කෙරෙන ධර්මයේ තියෙන්නේ. ධම්මානුපස්සනාවෙන් වඩා ගන්නවා කියලා කියන්නේ ඒ කාරණාවයි කියන දේ. ඒතර මේ ධම්මානුපස්සනාවෙන් වඩා ගන්නවා කියලා කිව්වෙ වැඩිනවා කියලා කිව්ව මොකද්ද? මෙන්න මේ කිව්වා උදේ තමයි. එහෙනම් මේ නාම රූපේ කියන දේ වෙනස් අපි තේරුම් ගන්නවා. රූපය ඇතිවි නැතිවි යනවා. වේදනා සිතුවිලි කියන දේත් ඇතිවි යනවා. මේකම වේදනා සිතුවිලි කියන වචන පාවිච්චි කරනවා. වේදනා සිතුවිලි කියන දේත් ඇතිවි නැතිවි යනවා. සංඥා සිතුවිලි ඇතිවි නැතිවි යනවා. සංස්කාර ප්‍රතිවි නැතිවි යනවා. හිතත් ඇතිවි නැතිවි යනවා කියන කාරණා. තොට මම හිතනවා මම එතනින් නැවත සාකච්ඡාවට යොමු වෙනවා. ප්‍රශ්නයකට මේ සතර ප්‍රතිපත්තාණේ සිටී මතක් කිරීමකුත් කරගත්තා. මේ ඒ අනුව මේ ධම්මෝපසන්නාවට පස්සේ මේ වෙන දේ ගැන තමයි අපි අද මේ කතා කළේ. එහෙමනම් මේ වේදනා සිතුවිලි සංඥා සිතුවිලි නැති වී යනවා කියලා කාරණාව. මේව ගැන අපි පොඩ්ඩක් තවදුරටත් කතා කරමු. මම සේන මහත්මයාට වෙන්නම් ඒක ටිකක් වෙලා නැහැ දවති නිසා. ඊළඟ සැරේ තෙරුවන් සරණයි. දැන් සතර සතිපට්ඨානේ භාවනාව ගැන මට නම් හිතෙන්නේ ඒක ඔක්කොම එකම තැනක ඇති වෙන දෙයක් හැටියට. ඒක මට වෙන් කරන්න බෑ. මේ කාය ධර්ම, කාය චිත්ත, කාය වේදනා චිත්ත ධර්ම කියලා හඳුනගෙන කළා තින්නේ තේරුම් ගන්න පහදුලි වෙන්න. නමුත් මේක ඉතාම ඉක්මනින් මට සිදුවන එකම සිතක ඇති වෙන දෙයක් නිසා මේක එකක් කරලා ඊට පස්සේ අනික කරනවා නෙවෙයි. ඒ ඔක්කොම මේ ඉතින් ඉගෙන ගත්තට පස්සේ ඔක්කොම එකට දෙන්න තේරුම් ගන්න ඕනේ කියන එකයි මට තේරෙන්නේ. ඉතින් මම කතා කරන්න කැමති අර කාන්ති සමරසිංහ මහත්මිය කියපු ඒ අත්දැකීම ගැන. මොකද එතනදී මට තේරුනේ ඒ මහත්මිය පෙනුන දෙයක් ගැන. පෙනුනට පස්සේ තමයි ඒ මහත්මිය ඒක දිගටම ඉතින් එතන ඉහට බලන්න පටන් ගත්තේ. ඉතින් ඒක පෙනුනේ භාවනාව තුළදී තමයි ඒක පෙනුනේ. පෙනුනට පස්සේ ඊට පස්සේ බලන්න පටන් ගත්තා. ඉතින් අනිත් කතා කරපු නැත්නම් අනිත් ඒ මම කතා කරපු අනිත් භාවනා අධ්‍යක්ෂින් පියන ගොඩක් දෙනෙක් කියන්නේ මේක ඉස්සෙල්ලා පෙනෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තමයි බලන්න ඒ තුලින් බලන්න පුරුදු වෙන්නේ කියන එක. ඒ කියන්නේ භාවනාව තුළදී පෙනෙන්න පටන් ගත්තට පස්සේ එහෙමයි මගේ දැනුමත් ගොඩක් දෙනෙක්ගෙන් මම අහලා තියෙන විදිහත් ඒ විදිහයි. ඉතින් අනිත් එක මට මතු කරගන්න ඕන කරන්නේ දැන් මේ භාවනාව කියන එක අපි කරන භාවනාව කරාම මම පැයක් භාවනා කළා කියනවා, මම පැය භාගයක් භාවනා කරනවා කියනවා, පැය දෙකක් පැය තුනක් ඔය විදිහට කියනවා. නමුත් මෙතනදී මම අහලා තියෙන විදිහට කියන්නේ මගේ අදහසත් ඊට වඩා විරුද්ධයි. මොකද භාවනාව කියන එක අපේ මේ අවදි වෙලා ඉන්න හැම වෙලාවෙම එක්තරා භාවනාවක් වෙනවා. එක්ක එක හොඳ පැත්තට වෙනවා, නැත්නම් නරක පැත්තට වෙනවා. ඉතින් මේ හැම අවදි වෙලා ඉන්න හැම මොහොතකම එයාගේ එක භාවනාවක්. කියන්නේ මගේ හිතට තියෙන මේක හොඳ ධර්මයක්ද නරක ධර්මයක්ද කියලා තේරුම් ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. එතකොට තමයි මේ භාවනාවේ දියුණුව කියලා කියන්නේ. ඉතින් අපිට කියනවා කියන හරිනේ මට ගොඩක් වෙලාවට ඒ විදිහට හිතෙනවා අඩුයි. භාවනා කරන විනාඩි ගානකට ඉඳගත්තට පස්සේ ඕක පෙරුණාට ඊට පස්සේ ඕක පෙනෙන්නේ නැහැ. එක එක දේවල් හිත යනවා ඉබේම. ඉතින් මේ හිත යන එක තවසෙම අපේ අනුශය ධර්මයේ හින්දා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේක එහෙම ගියාට ඒක යන බවවත් දැනගත්තොත් ඒකත් එක්තරා භාවනාවක් කියන එකයි මගේ අදහස තියෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම භාවනාව කියන එක එක්තරා කාල සීමාවකට නැත්නම් සතිපට්ඨානයකට නැත්නම් අසුභ භාවනාවට නැත්නම් ඒ විදිහට සීමා කරන්නේ නැතුව අපි ඇවටි වෙලා තියෙන හැම තප්පරයකම යම් කිසි භාවනාවක් අපේ තියෙනවා. ඒක හොඳ පැත්තට ගුණ නැත්නම් ඉබේම නරක පැත්තට ඒක යනවා. කියන්නේ ගඟ ගලාගෙන යනවා. ඒක නවතින්නේ නැහැ. ඒක හැමතිස්සෙම ගඟ ගඟට වැටුනොත් ඒක පහළට ගලාගෙන යනවා. අපි උත්සාහය වෙන්න ඕනේ උඩ පැත්තට පිනන්න. ඒ වගේ භාවනාව කියන එක අපි හැමතිස්සෙම කරන්න ඕනේ අපේ සිතේ තියෙන ධර්ම හඳුනගෙන මේක හොඳ ධර්මයක් මේක නරක ධර්මයක් හොඳ ධර්මයක් නම් මේ හොඳ ධර්මය දිනු කරගන්න ඕනේ. ඒ සතිපට්ඨානයනුවත් කායන ප්‍රසනාවනුවත් ඒ ක්‍රියාව දිහා බලද්දී ඉඳලා ඒ ක්‍රියාව පෙනෙන මට්ටම ඊට පස්සේ සිත් ඒක මොසර වේදනාව ඊට පස්සේ සිත් ඒ වගේ ධර්ම මේ හැම එකක්ම බලන්න පුරුදු කරගැනීමක් තමයි සඳු බුදුහාමුදුර දේශනා කළා තියෙන්නේ. නමුත් මේ පුරුද්ද මට මතක හැටියට සතිපට්ඨානෙ තියෙනවා හැවිදිනකොට නිදාගන්නකොට ඒ වගේම හැම ශරීර කටයුත්තක්ම ශරීර කෘත්‍ය කරනකොට පවා මේ ක්‍රියාව අපි තියෙන්න ඕනේ කියලා කියන අපේ සිතේ තියෙන හොඳ ධර්ම නරක ධර්ම අඳුනගෙන නරක ධර්මයක් නම් ඒක පාවිච්චි නොකර ඉඳීමත් හොඳ ධර්මයක් නම් ඒකට පාවිච්චි කර දීමත් මේක තමයි අපි කළ යුතු භාවනාව කියන එකයි මගේ අදහස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සිනමාදියා මම හිතන්නේ සාකච්ඡා පටන් අරගෙන විනාඩියක් වගේ කාලයක් ඇතුළතම වගේ ඒක ප්‍රශ්නයක් ඇදෙන්නේ මම විශ්මතු කළා. ඒක කටියට කැමති නම් සාකච්ඡාවට ගන්න පුළුවන් කියලා ඔබතුමා ඒක අවසාන භාගයට මගේ චුට් වෙන යොමු කළා. මේ භාවනාව කේන්ද්‍රය ගැන කොහොමද හිතන්න ඕනේ කියලා ඒ වෙලාවේ මම මතක් කරලා සත්‍යමත් විශ්මතු කළා. නිහඬ හිත නිහඬ කරගත්ත අවස්ථාවක් හදාගත්තොත් තමයි මට ඔබතුමාම කියපු ආකාරයට මේ කෙනෙන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මම හිතන්නේ මට හිතන්න අමාරුයි මේ යෝනිසෝමනසිකාරේ කර්මින් යම් විදිහක් කාර්යවල සංස්කාරවල මේ අපි කරන්නේ සංස්කාරණය කරන්නේ කර්ම සංස්කාරයන් යෝනිසෝමනසිකාරය ඇතුළ කර්මින් ඉන්න අවස්ථාවල ජීවුන නොකරගත්තු මනුස්සකට යම් යම් ප්‍රඥාවන් කුවාර වෙතෙහිද කියලා හිතන්න මට දැන් තමයි මේ නිහඬ කරගත්තු මනුස්සකින් තොරව එනිසායි මම නම් පෞද්ගලිකවත් උත්සාහ කරන්න කල්පනා කරනවා. දන්නයට කියන්න උත්සාහ කරන්නේ අවස්ථාවල වෙන වෙලාවල මේ නිහඬ වෙලා ඉන්න පුළුවන් අවස්ථාවක් හදාගන්න ගැළපෙන වෙලාවක ඒ වෙලාවේ ඒ තුලින් ඒ දක්ෂතාවය ඇති කරගෙන ප්‍රගුණ කරගෙන ඒ ලබා ගන්න දැනුම තමයි ඊගවට සාමාන්‍ය ජීවිතේට යොදා ගන්න වෙන්නේ. එතකොට වෙනස් ආකාරයකට සාමාන්‍ය ජීවිතේ පවත්වන්න පුළුවන් වෙනවා. ලබුතුමා කිව්වා වගේ යොන් සමස්කාරය නිරන්තරව පවත්වමින් හැම මොහොතක්ම භාවනා හිතියා වගේ තත්ත්වයක් ඒක මම හිතන්නේ ටිකක් ජීවුණු මනසකට ආපු කෙනෙකුට එන දෙයක් වෙයි. ඒ හැම ඔබතුමා කිව්ව එකක් අදාළ නෙමෙයි. නම අර මොන ස්ටේජ් එකකට එනවාද කියන එක වෙන තුමට හිතෙන්නේ කෙසේ වෙතත් ඒ කාරණාවන් පිළිබඳවත් අදහස් ගන්න බලාපොරොත්තු වෙන මම යොමෙන්නම් ගෞරවයෙන් ජයන්ත මහත්මයාට පළමුව ඉන්නතුළු නැවතත් දිල්රුක් මහත්මයාටත් ඊට පසුව කාන්ති සමසිංහ මහත්මයාට නැවතත් යොමෙලා අපි සාකච්ඡා ඉනිමා කරන චිත්‍ර මහත්මයාට යොමෙලා හොඳයි ජයන්ත මහත්මයාට හමු වෙනවා. මම රොෂාන් මමත් ඇත්තටම අහගෙන ඉතියාද ඇත්තටම මේ දහම් පාසල ඉඳලම මටත් ඇත්තටම පොඩ්ඩක් අර මේ පහුගිය සතිය එකත් අපි පොඩ්ඩක් හොරගෙන සාකච්ඡාවේදී කියවුණා අර සද්ධාව සහ කොහොමද මේ ප්‍රඥාව කියන එක අපි මේක මේ එතකොට මාගින් මම හිතන වැරදි දෙයක් එතනක් කියවුණා මම ඒක කමෙන්ට් එකක් මම දැන් ඒක ගැන අහනකොට කෙනෙක් කිව්වා මගේ කල්යාණ මිත්‍රයේ පරණ ලංකාවේ එයාත් අතන සෑහෙන ඉදිරියට ගිය පුද්ගලයෙක් ඉඳන් මං පිළිගන්න කෙනෙක්. එයා කිව්වා රොෂා මේක රේල් පීලි දෙකක් මත දුවන කෝච්චියක් වගේ එකක් අඩු කරගෙන එකක් වැඩි කරගෙන එහෙම යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මෙන්න මේ විදිහට ඉස්සන්න කියලා මට කිව්වා. ඉතින් මම ඇත්තටම හිත හිතියා මේක අපි ඉතින් මේ කල්ගන් මිත්‍රයන් එක්ක අපි මේ දදා හදා ගන්න ඕනේ කියලා. අනිත් එක මම ඇත්තටම ජයන්ත මහත්මයාට බොහොම වීන් සිද්ධ වෙනවා. මට ඇත්තටම මේ සිඩ්නි පූජ්‍ය ගුණරත්නම් ගන්ගේ රිට්‍රීට් එකට මම ගියා මේ නිවන් දාන භගවතුන් ඉඳලා සිඩ්නි වලට. මේ පාර එතනදී දැනෙච්ච දෙයක් ඇත්තටම ඒ හම්බුන් කරපු දෙයම කරන පූජාවන් අරෝ මේවා ඒකෙන් මට හරි හිතට දැනෙච්ච පහන් සංහේය අරෝ මේවත් එක්ක මම හිතාගත්තා මගේ දිවිින් වැවුදේට එයා හැමදාම පහන් තියනවා. ඒ ඇත්තටම මමත් හරි මාන්නකාර තරහ යන ඒ වගේ සෑහෙන බොහොම දරුණු දරයක් තියෙනවා. මම හැමදාම කියනවා මම ඇත්තට මේක බිලීව් කරන දෙයක්. ඒ හැමෝගෙම යුනික්නස් එකක් තියෙනවා මේ ලෝකේ. මොන හරි අපි කරපු පෞක්‍රින් කරපු දේවල් වලට everybody is unique. මම ඇත්තටම මම විශ්වවිද්‍යාලයට ගිය පළවෙනි ඔරියන්ටේෂන් එකේදීම මම දැනගත්තා කටබද්ද අපේ මේක සල්ලියෙන් extra මේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක කරේ. කිව්වා everyone is unique. මම හිතුවා මේක මේ කොච්චර හරි ඒ කියන්නේ මොකද එක එක්කෙනාගේ දැන් ශරීරය අනුව මම හිතනවා මේක තම සමාරුතෙන් වලදී අපේ කියවෙනවා. දැන් මට හරියන්නේ ඇත්තටම මේ මෛත්‍රී භාවනාව තමයි මම ඇත්තටම පටන් ගන්නේ. සීල සත්‍යන දුක්ඛේත්වා නිරෝධී විස්වාසෝ පස්සේත්වා කියලා මම ඇත්තටම ඉස්සරහුණත් මම භාවනාවක් කියලා හිතුවේ නැත්නම් මට උදේට හැරිච්ච ගමන් ඕක මතක් වෙනවා. ඉතින් මේ ඊට පස්සේ දැන් මම කාලෙකදී මම කරා මට ආනාපාන සතියට යන්න පුළුවන්ද කියලා. එකපාරට ආනාපාන සතියට මට කොහෙත්ම යන්න බැරි වුණා. ඉතින් මේ මම මේක ඇත්තටම මේ මගේ අත්දැකීමක් විදිහට මම මේ කියන්නේ. මම දැන් කොහොම හරි දැන් මේ පාරේ ගිය වෙලාවේ සිද්ධිනවලදී අපි කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා ගොඩාක් කරුණු දැනගත්තා. මේ පවදියන් මම දැනගත්ත දෙය තමයි මේ අර මට ඇත්තටම මෙතන මිනිස්සුත් එක තමයි අර අභිධර්ම පාඩම් ටික මේ විනාලංකාර හඳුනන්නේ. නමුත් මම ඒවා පස්සේ ගිහලා වෙබ්සයිට් එකේ දැන් දුරට දැන් අහගෙන තියෙනවා. ඒක ශ්‍රී ලාංකාවක් තියෙනවා. මම හිතන අපලිස් ගානක් විතර දැන් අහලා තියෙනවා. එතකොට දැන් මම ඉතින් දැකපු දෙයක් තමයි අර ඒක කෙනෙක් හොඳටම මට විස්තර කරා. මේක රොෂාන් මේක ඇවිල්ලා මේ සීරිස් මේ චිත්තක්ෂණ මේ කැවිලා මේ පැරල් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපේ මේ සිත කියන එක දෙයක් නේ. අපිට එක දවසකට ඉස්සන්න පුළුවන් කොහෙන් හරි අහින් හරි මේකින් හරි මනෝද්වාර ඔය කියන මට ඉතින් ලොකු ප්‍රශ්න තිබුණා. මම ඉතින් සැරයට ගිහිල්ලා එක්කෙනාගෙන් මම දන්න කට්ටියකින් ආරි මහත්තයා හිටියා. කවුද මේ ජයන්ත මහත්තයා? මම ඒ නම කියනවටත් කැමති වෙන එකක් නැහැ මම. නමුත් මම හිතුවා ඇත්තටම ඒ අපිට ඉතින් හම්බුලා තියෙන කල්යාණ මිත්‍රයන්ගෙන් සෑහෙන ඒ වගේ ප්‍රයෝජන ලැබෙනවා. ඒකත් පුස්තකෙන් තමයි ලොකෝ කියන්න කැමති. ඒ වගේම මෙතනදී මම කියන්න ඕනකම තිබ්බේ මම දන්නේ මම වැඩිපුර කාලයක් ගතපද කියලා මේ අර පීඩිනේකේ කතාවයි මේ ඊළඟට මේ සද්ධාව කියන එකේ කොච්චර මේකත් කියනවද ඒක අපි ප්‍රශ්නාව විතරක් ඒ කියන්නේ ඒ දෙකම ඉදිරියට ගෙන යන්න තමයි භාවනාව ප්‍රයෝගී වෙන්නේ. ඊට පස්සේ අපි දැන් කොහොම හරි මේ භාවනාව තමන්ට ගැළපෙන විදිහට පරිසරයට ගැළපෙන විදිහට තමන්ගේ සමහරක් වෙලාවට කායික අපහසුකම් තමයි කියලා කියනකොට මට ඇත්තටම මට හරියන්නේ මට එතන සක්මන් භාවනාව මට සෑහෙන හරියනවා. මේ ඉතින් මොකක් හරි මම කියන්නේ මම අහපු හැමෝගෙම වගේ මට දැනගන්න හම්බුනේ මොකක් හරි තමන්ට දැනෙනවා නම් මේක හරි තමන්ටම දැනෙන්න ඕනේ. ඒක අර සත්‍යධර්මය ඉස්සර කියනවා ආහා කියලා මොහොතක් එනවා කියලා. ඉතින් ඒ කියන්නේ අපිට දැන් කවුරුදු ඥානකට කලින් අපි හිතියට වඩා හොඳ පැත්තක ඉන්නවා කියලා තමන්ට මේක දැනුණොත් අනුන් කියන දේ නෙමෙයි තමන්ට මේක දැනෙන්න ඕනේ. මෙහෙම කියලා මෙහෙම දැනෙනවා නම් ඒ පහළ ගියම තිබුණ විදිහට මේ ජීවිතය යන්නේ අපිට මේක සවදාහරි දවසක එහෙම කරන්න පුළුවන් කියලා කරන්න පුළුවන්. එතකොට අර මහත්මයා මට වඩා බොහොම මානක තැන් තියෙනවා. මොකද අපි මේ පින් කරගන්න ගියත් සමහරක් වෙලාවට අර තරණ පුදුවල් තමයි මේ වෙනවා තරංගවල සෑවෙනවා දැන්නේම නැතුව සිං ඕකාර කිව්වා වගේ කර්මංගල මහත්මයාත් අර යෝනිසෝ මනසිකාරයෙන් අපි හිතාගෙන අපි වැඩ කරන වෙලාවේදී වුණත් ඒක භාවනාවක් විදිහට කරගෙන මේ කරනවා නම් මට ඇත්තටම ඒ විශ්වාසය එකෙන් පස්සේ මට තේරුණා මම දැන් 10ක් වැඩ කරන්න බලන්නේ නැහැ. මම කරපු දවස් දෙක තුනයි මම වැල්ට ගියේ. ඒ ගියාම ඉස්සවන්නේ එක වැඩයි කියලාකට. ඉතින් මට තේරුණා මම ඒ විදිහට අපේ සිත ගැන හරියට අවබෝධ කරගෙන අපි කරන දෙයින් මේ ලෝක වශයෙන් කොච්චර දුරට මේකට ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම මම හිතනවා මගේ වටේ ඉන්න එකත් ඒකේ දැනෙවි කියලා එක් දින මේක මම දිගින් දිගටම තමයි මානේ සමාවෙන්න මම මේක කුඩා කාලයක් ගතන කොහොමද ඔබට තවත් සමයි දෙවස්තනේ සමාජයේ බොහොම පිං ඔබතුම බොහොම වැදගත් කරනවා ගොඩාක් කිස්මතු කලේ. හොඳයි මම එහෙමනම් ජයන්ත මහත්මයාට යොමු වෙලා ඉනන්ස් වෙන චිත්‍ර මාත් වීඩියෝ වෙලා සාකච්ඡා වෙයි. හිම කරමු එහෙමනම් මං ජයන්ත මහත්මයාට වෙන්න දෙවස්තනේ. ශුන්‍යතාවයේ කියන එක බුදුදහමේදී සුවක් වෙලාවට අපිට උපකාර කරගන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සත්‍යපුත්කලභාවයෙන් ශුන්‍යයි කියන එක තමයි ශුන්‍යතාවය කියලා කියන්නේ. නැත්තම් මුකුත් නැහැ කියන අර්ථයෙන් ශුන්‍යතාවය කියන එකක් නෙවෙයි කියලා ඒක අපි මම හිතලා මතක තියාගත්ත යුතු දෙයක් කියලා කියන අදහස් කියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් පසු සාකච්ඡාවලදී. ඒ විදිහට තමයි දැන් නම් මා දැනට මම තේරුම් ගන්නේ. ඉතින් සතර සතිපට්ඨානය ගැන කියනකොට අත් වශයෙන්ම එතන තමයි මූලික හරය කියලා හිතන එක තමයි පුදු දැන් අනි දේශනාව අපේ ඒක දේශනා කියන. ඒ වගේම ධර්ම රැස් කර ගැනීමක් ඇත්තෙන්ම සිදු වෙනවා. ඒක හොඳයි. සුතමේ ඥානය වශයෙන් අපිට ලැබෙනවා. සතර සතිපට්ඨානයේ තියෙන විශේෂම දේ තමයි ඒක අත්‍යවශ්‍යම ඒක භාවනාවක්. ඒ කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන්නේ අක්ෂර වශයෙන්ම භාවනාවක් කරන විදිහ තමයි ඊළඟ පැහැදිලි කරලා තියෙන්නේ. කියන්නේ කමතහන් තමයි එතන දීලා තියෙන්නේ. මොකද ජානන් වාසේ දේශනායි. අනිත් සූත්‍රවල වගේට වඩා වෙනස්කම තියෙන අන්න එතනයි. කල යුක්ත කුමන්ත කරන්නේ කොහොමද කියන දේ හොඳට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මූලික වශයෙන්ම පේරකෝපදේශය වගේ තැන්වලදී ග්‍රන්ථවලදී අපිට පැහැදිලිවම තියෙන තමයි මේ විපල්ලාස කියන එක තමයි අවිද්‍යාව කියන කැටියට සඳහන් වෙන්නේ. ඒ අවිද්‍යාව දුරු කරගන්න නම් ඒ විපල්ලාස දුරු කරගන්න නම් මේ සතර සතිපට්ඨානය වඩන්න වෙනවා. ඒ කියන්නේ සුබ කියලා අපි ගන්න සංඥාව දුරු කරගන්න නම් ඒ කියන්නේ රූප ධර්ම කෙරෙහි අපි සුබයි කියලා ගන්න සංඥාවක් කියනවා. ඒක දුරු කරගන්න නම් කායානුපස්සනාව කියන එක වඩන්න වෙනවා. එතකොට කයේ අසුබේ දකින්නවා කියන එක ඒ කාය ඒ අර සුබ සංඥාව දුරු වෙන සත්‍යයක් කියන ඊට වේදනානුපස්සනාව වඩන්න කියන්නේ සුඛ කියන දරුවත් මාසෙ නිතරම කියනවා තමයි අපි හැම දෙයකම සුඛේ ඉස්සනවා කියලා. ඒ කියන්නේ ඒ සුඛේ තියෙන්නේ කියන ප්‍රාර්ථනේ නැති කරන්න නම් මේ වේදනානුපස්සනාව කියන එක දැකලා කියන්නේ වේදනාව කියන එක මොන වේදනාවක් ආවත් ඒක දුක හැටියට ඒ තේරුම් ගැනීම තමයි වේදනානුපස්සනාව කියලා කියන්නේ. ඒ වගේම වේදනාව කියන එක සුඛ වුණත් දුක වුණත් ඒක සදාකාලික පවතින දෙයක් නෙවෙයි. ඒක වෙනස් වීම විපරිණාමය. ඒකට සුදක්ෂින කොට මේක අමුතුවෙන් අපිට දුකයි කියලා දෙයක් ඇති කර ගන්නවක්වත් දුකයි කියලා දෙයක් අයින් කර ගන්නවක් දෙයක් නෙවෙයි. උපේක්ෂාවෙන් ඒ වෙනදේ වෙන ආකාරයක බලන් ජීමේ පුරුද්ද ඇති කර ගන්න එක වේදනානුපස්සනාවෙන් කියනවා. ඊළඟට චිත්තානුපස්සනාව කියන්නේ අපේ මේ හැම දෙයක් කරාම දුවන සිත අපි නවත්තන්න උත්සාහ කරගත්තා. මේ දුවන සිත දුවනවා කියන එක දැකීමක පවාපුත්‍ර ජාන වාසිය කියනවා. වික්ෂිප්ත වෙනවා නම් සිත ඒ වික්ෂිප්ත වෙනවා කියන එක දැනගන්න එකත් ලොකු කුසලයක්. වික්ෂිප්ත වෙන්නේ කුසලයක් වෙන්න පුළුවන්. ඒ අකුසලේ වෙන බව දැනගන්න එක කුසලයක් වෙනවා. ඒ ආකාරයෙන් බලනකොට මේ චිත්තානුපස්සනාව කියන කිමුත් කරන්නේ අපේ සිත වැඩ කරන පිළිවෙල දැකලා ඒ අනුව අපිට පුළුවන් හරි වැරද්ද තෝරගන්න යම් විදිහකට උත්සාහයක යෙදෙන්න. ඒ වගේම ධම්මානුපස්සනාය කියන්නේ අපේ සිතේ ඇති වෙන සිතිවිලි පිළිබඳව ළඟට වෙලා බලනවා. ඒ සිතිවිලි මොන සිතිවිලිද කියන්නේ අකුසලේ නම් ඇති වෙන්නේ කාමච්ඡන්දෝගේ දේවල් නම් ඇති වෙන්නේ කාමච්ඡන්දේ ඇති වෙන බව දැනගන්නවා. කාමච්ඡන්දේ ඇති වෙන්න හේතුව දැනගන්නවා. කාමච්ඡන්දේ නැහැයි කියලා දැනගන්නවා. නැති වෙන්නේ කොහොමද කියලා දැනගන්නවා. මේ ආකාරයෙන් මේ ධර්මතාවයන් ගැන නිරන්තරයෙන්ම අවදිමත් භාවයක් පවත්වා ගන්න එක තමයි කියන්නේ. ඔය හතර ඕනම ඉරියව් දැන් කායනුපස්සනාව ඇතැම් මේවා පරියන්කින් කරන්න ඕනේ. නමුත් බොහෝ භාවනාව කියන්නේ භාවනාව කියන්නේ සිතේ වැඩිම සිතං පඤ්ඤන්ත භාවය. සිතත් ප්‍රඥාවත් වැඩිම තමයි කළේත්‍රි. ඒතර තමයි සමධාන වශයෙන් ওই චක්කප්‍රතිපදානේ පනවලා තියෙන්නේ. ඉතින් ඒකෙන් කරන ප්‍රතිපලයක් මේ අභිච්ඡා දෝමනස්ස කියන දෙකෙන් අයින් වෙලා මේ මෝහය අයින් කර ගැනීම තමයි අවසාන වශයෙන් නිබ්බාන සත්‍ය ක්‍රියාව කියන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම කියන තැනින් තියෙන්නේ. මම හිතනවා අද සාකච්ඡාවේදී දරත් මහත්මයා හොඳ තැනකින් අපිට පටන් ගෙන භාවනාව සම්බන්ධයෙන්ම හවස තියෙන සාකච්ඡාවට ගැළපෙන ආකාරයෙන් හිතන්න පුරුදු කරන්න අපි හිතේදී පවත්වන්න සිත් පවත්වන්න මේ අවස්ථාව ලබා දුන්නා. ඉතින් අවසාන වශයෙන් සතර ප්‍රතිපත්තාන දක්වා මේ සාකච්ඡාව ගෙනාවා. ඉතින් දරත් මහත්මයා ඔබතුමාට කොහොමද මම එහෙනම් මෙතනින් නවතිනවා. තෙරුවන් සරණ හැමෝටම. සමාවෙන්න පොඩි බාධාවක් කරාට කවන්න ශ්‍රීමති කියන්න අර ඥානানন্দ හාමුදුරන්ගේ ධර්ම දේශනාව මොකක්ද කියවෙන එකද කියලා සාකච්ඡා කළා. අපි ඥානানন্দ හාමුදුරනේ නිවනේ නිවීමේ පළවෙනි දේශනාව තමයි සාකච්ඡා කළේ. ඔව්. දෙවෙනි එකට යමුණා මේ සිකුරාද දවසේදී එක මම තාම හොයලා දාලා නැහැ ඔන්ලයින්. දාන්න පුළුවන් මම හිතන පළවෙනි එක තමයි ඔන්ලයින් තියෙන්නේ දැන් නේද? හොඳයි තේරුවන් සරණයි. හොඳයි චිත්‍ර මහත්මිය ඔබතුමිය දුවෙන්න සාකච්ඡා දෙමින් කරන්න. තේරුවන් සරණයි හැමදෙනාටවත් ඇත්තටම තියෙන සාකච්ඡාවක් කියලා හිතට දැනෙන්නේ අපි මේ කතා කරනකොට උපායතන හිතට ආවේ තථාගතයන් වහන්සේගෙන් යම් කිසිනු අහපු ප්‍රශ්නයක් තියෙනවා යම් කෙනෙක් සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉන්නාගේ දීපු පිළිතුර තමයි මේ පංච උපාදානස්කන්ධවල ඇතිවීම නැතිවීම දකින්න කියලා. උදේවය කියලා ප්‍රතිසීම. ඊළඟට අහනවා ස්වාමීනි සෝවාන් වෙන පිළි සතිදාගාමි වෙන්න. ඉතින්නාගේ පිළිතුරම දෙනවා පංච උපාදානස්කන්ධේ උදේවය දකින්න කියලා. සක්කදාගාමි විසිතෙනෙක් අනාගාමි වෙන්න ඒ දෙමයි කරන්න කියලා තියෙනවා. අනාගාමී කෙනෙක් රහත් වෙන්න ඒ දෙමයි කරන්න කියලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා මේ සතර සතිපට්ඨානේ ඒකායන මාර්ගයයි කියලා. එකම මාර්ගයයි කියලා. ඒ කියන්නේ ඒ දැකීම තුළින් තමයි යම් කිසි කෙනෙක් සෝවාන් වෙන්නේ සකදාගාමී වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ වචන. නමුත් නැසියේ ඒ වචන අපි සිහියට ගත්තොත් අපිට හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට ඇත්තටම මේ සතර සතිපට්ඨානේ සම්පූර්ණම විස්තර වෙන්නේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා, සංඛාර, විඤ්ඤාණ, දැනෙන දැනගැනීම් කියන ධර්මානුපස්සනාව. ඒ ටිකම තමයි කියන්නේ. වචන වෙනස් වුණාට ඒකේ දකින්න ඕනේ නැති ඒ සතර සතිපට්ඨානේ කියන සිහිය පිහිටුවාගෙන මේ සියල්ල මේ බඹයක් පමණ මේ ශරීරය තුළින් දකින්න පුළුවන් කියන එක තමයි උන්වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. එතකොට ඒ වගේම බොහොම සරල විදිහට හිතනම් යම් කිසි විදිහකට දලත් මහත්තයා කිව්ව මේ වැඩිපුර හිතන්න කියලා කියනවනම් ඒක හරි හොඳයි අත්දැකීම කියලා. ඇත්තටම මේ සිතුවිලි නැති හිතක් තියෙනවා නම් ඒක මොන තරම් නිශ්චලද කියන එක හැමරලාවෙම හිතන දෙයක්. මේක මේ දෝරයක් තමයි කියන්නේ දෝර ගලනවා කියලා. ඉවරයක් නැතුව දෝර ගලන මේ සිතුවිලි නැත්තම් යම් කිසි මොහොතක මොන තරම් සාන්තියක් ඇති වෙයිද කියලා. ඉතින් ඔයවැනි අවස්ථාවක් ඇත්තටම එක්තරා දිසිපු ගමනකදී ඇති වුණා. ඉතින් මම හිතුවා කල්‍යාණ මිත්‍රතාවයෙන් මේ මොහොතේ මේක ඉදීම ලියලා තියෙන නිසා දැනට අවුරුදු 1කමාර ත්‍රිසර ළමං ගැන මම හිතුවාද කල්යාණ මිත්‍රතාවෙන් අපි සාකච්ඡාව ඉවර කරන්න ඒක මම කල්යාණ මිත්‍රට කියවන්නම් කියලා බොහෝම කෙටි විනාඩියකට දෙයකට වැඩි යන්නේ නැහැ. ඒක මාසිකා විදිහට මොහොතකට දුතු වෙනු ඊළඟ වචනේ තමන් දාගන්න පුළුවන් නොදිදී හැකි තැනක අද Oslo Central Station. තත්පරයේ 10 12 ස්වරක් මාරු වෙන පුවරුව දිහා බලාගෙන සිටිද්දී ඒහා සමාන වේගයෙන් දුවන සිත දෙතිනි. යොමු කලෙනි ඇත. පිස්සු වැටුණු රිලවුන් වැනි දුවන මිනිසුන්ගේ මුහුණු දෙසට පුවරුවටත් වඩා වේගයෙන් ඇතුළවන සංඥා සිත තුළ ඇති කළ කලබල හැඳිනෙමි. ඒ අය නොඅඳුනන නමුත් ඔවුන්ගේ මුහුණු වලින් දිස්සුන ඇසි මනෙන් දුටුවෙමි. ඊටත් වඩා වේගයෙන් දුවන වඩා වේගයෙන් මා සිත දුවන හැටි දැකගතිමි. ඒ ගැන යොමු කලෙමි ඇස ඔවුන්ගේ පාදෙසට නොබලා මුහුණු ඉන් ඇසෙල්ලෙන සංඥා ප්‍රමාණය මුහුණු දෙස බලන විට වඩා අඩු බව දැනිනි. ඒත් සිතට නිවනක් නැත. වසා ගතිමි දෑස සිත ඒත් දොඩමල්ය. ඒ කලින් ඇතුළු වූ සංඥා සිතෙහි උපාදානය වූ රූප සංඥා බව හැඳින ගතිමි. වසාගත් දෙනිතින් යොමු කළෙමි සිත ආනාපානයට. වරින් වර ශබ්ද ඇති කරන සංස්කාර සංඥාවකින් ඇතුළු ඇති කරන සංස්කාර වද දෙන්නට විය. තවම සිත ආනාපානයට යොමු ඇත. ටිකින් ටික සංසිඳුන ආනාපානයේ සැහැල්ලු බවක් ගතට දැනුන සැතපෙන මානසින් මේ නිදහස තුළ සංඥා නොතිබූ බව ශබ්දයක් නිසා නැවත අවදිව අවදි බවක් ඇති වී දැනුන ආනාපානයේදී ගැටගොම සිතුවිලි කිසිත් නැති ගත සංසිඳන මොහොතක් බුදුරජාණන් වහන්සේ තෝරා දුන්නේ සබ්බ සංඛාර සමත යන තත්ත්වෙමි මතකයට පැමිණෙන්නේ නිතින්නේ. තෙරුවන් සරණයි හැමදෙනාට. හොඳයි, තෙරුවන් සරණයි චිත්තමාමි. බොහොම පින් වහිතන බොහොම හොඳ සංක්ෂිප්තයක් වුණා ඔබතුමී කියපු කොටස. අද සාකච්ඡා පුරාමත් අපි ඒ ඔස්සේ අපි සාකච්ඡාව ඉදිරියට ගියේ. විශේෂයෙන්ම යන තමයි මතක් කරා වගේ නැවතත් මම මතක් කරනවා මේ අද හවස පවත්වනවා යුරෝ සවුනට සිසිස මාර්ගෙන් ධර්ම සාකච්ඡාවක්. ඒකට පූජ්ජපාද උදේසිකම ධම්මජෝ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙකම වාරට සම්බන්ධ වෙන කියලා කල්යන්න මිත්‍රට ආරාධනා කරනවා. පැය දෙක කාලයක් සාකච්ඡා පැවැත්වෙනවා. ඉතින් මුල පැය භාගයේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා මම නැවතත් මතක් කරනවා. සේන මහත්මයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන බව දැන් අපි දන්නවා. අන්තයට යෝජනා කරනවා ප්‍රශ්න හදාගෙන ඉදිරිපත් වෙන්නේ. ඒයි කලින් දැනුම් දුන්න ජයන්ත මහත්මයාට එහෙම උපකාර වේවි. එහෙම නම් කීමක් කිමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කටිරි ඉදිරිපත් වෙන පුළුවන්. ඒක තමයි නම වංගුම් නැතුව ප්‍රශ්න ඉදිරිපත් කරන පුළුවන් පස්සේ කියන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රශ්න 3ක් 4ක් තිබුණොත් මාසික ප්‍රභාගයේ කාලේ ප්‍රයෝජනවත් කරတာ වේවි. හොඳයි. එහෙමනම් මේ අපි ඒ සඳහත් අනුග්‍රහයක් දක්වා වගේ දෙන අවස්ථාවක් මේ අපට ලැබෙත්මින් මේ අපිටම උපකාරයක් වුණ බව විශ්වාස කරනවා. එහෙනම් අපි පූජ්ජපාද උදේසිකම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දේශනාවන් පරිහරණය කළ අද දවසේදී මේ සාකච්ඡාවට ඉතින් උන්වහන්සේට උන්වහන්සේ අපිට අපි ස්තෝය දාමිදාතුරු මහත් ආකාරයෙන් උපකාර වුණ ස්වාමීන් වහන්සේ ඉතින් උන්වහන්සේට මේ කුසල ධර්මයන් අපි අනුමෝදනා කර සිටිනවා. උන්වහන්සේ දෙනිරෝගී සුව ලැබෙන්නත් ඒ වගේම මේ උන්වහන්සේ පතන බෝධියකින් සත්‍ය අවබෝධ කරගන්න මේ කුසලතාවය තියෙන කියලා. ඒ වගේමයි අනිකුත් කල්‍යාණ මිත්‍රයන්ටත් අද කිසියම් ධර්ම අවබෝධයක් තියෙනවද? ඒ මොහොතින් මොහොත දසමයෙන් දසමය හෝ දියුම් වේවා කියලා අපි කුසලසිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සමුදරාටම සිරුවන් සරණයි. සම්බුද්ධ සරණයි.